ධර්මශ්‍රවණය කරන අවස්ථාව සලකන්නේ විමුක්තාජනයක් කියලා. අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක් විදියටයි ධර්ම ශ්‍රවණය සඳහන් වන්නේ. අපි ධර්මානුකූලව හැම දෙයක්ම කරන්නේ අපේ හිතේ තියෙන කෙලෙස් වලින් හිත මුදවා ගන්න. ඒකට කියන්නේ විමුක්තිය කියලා, නිවීම කියලා. අපේ හිතට එන රාගය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල සම්පූර්ණයෙන් නිරුද්ධ කිරීම තමයි ධර්ම ශ්‍රවණයෙන් ධර්මය පුහුණු කිරීමෙන් සිදු කරන්නේ. අන්නේ කෙලෙසුන්ගෙන් හිත මුදවන විශේෂයෙන්ම අවිද්‍යාවෙන් හිත මුදවන ප්‍රධාන ක්‍රම කාරණා අතුරින් එකක් තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. එතකොට ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සජ්ජහනය, ධර්ම සාකච්ඡාව, භාවනාව කියන මේ කරුණු පහක් විමුක්ත ආයතන සූත්‍රයේහි විමුක්තියට පත් වෙන හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාව විදිහට දක්වනවා. ඉතින් අපි අඛණ්ඩව ධර්මය නම් ශ්‍රවණය කරන්නේ ඒ අහන ධර්මය තුළ අඛණ්ඩව අපේ හිත පවත්වා ගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන්කම තියෙනවා හිත කෙලෙසුන්ගෙන් මුදවා ගන්නට. බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කළ තියෙන්නේ අපේ අවිද්‍යාව දුරු කරලන්නට. භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් තාක් අපේ චිත්ත පීඩා, හිතට දුකක් එනවා නම්, සංතාපයක් එනවා නම් ඒ එන්නේ අවිද්‍යා සාගත මනසක් තියෙන කෙනාට. ඒ වගේම කිසිදාක යම් කෙනෙක් විද්‍යා සාගතව ප්‍රඥාවෙන් ඉන්නවා නම් ඒ ප්‍රඥාවෙන් ඉන්න කෙනාට කිසි දවසක දුකක් එන්නේ නැහැ කියලා. අන්නේ අපේ හිත ඉහළම ලෙස විද්‍යාවෙන් නුවණින් ප්‍රඥාව තුළ පවත්වා ගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. අන්න ඒක සිද්ධවන්නේ කොහොමද? ඒක සිද්ධවන්නේ අපේ හිතට යථාර්ථය අවබෝධ වෙන විදියට, හිත කෙලෙසුන්ගෙන් මිදෙන ආකාරයට අපි අපේ හිත අඛණ්ඩවම පවත්වා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වසර 45ක් ධර්ම දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මයේ පිළිපදින්න ඕන කරුණු ප්‍රධාන වශයෙන් 37ක් විදියට දක්වනවා. සත්‍යස් බෝධිපාසික ධර්ම විදියට. වරක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරස්තංගික මාර්ගයේ පිළිපදින්න කියලා. සම්මාදිට්ඨි සම්මාසංකප්පාදී කාරණා. එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ තවත් වතාවක දේශනා කරනවා සත්‍ය බොජ්ජංග වඩන කියලා. වරක වහන්සේ දේශනා කරනවා ආයතන 6 ගැන, ස්කන්ධාසාදී ආයතන ගැන අවධානයෙන් ඉන්න කියලා. ඒ වගේම තවත් තවස්සක් බුදුහම දේශනා කරනවා සද්ධා විරියාදී ඉන්ද්‍රිය ධර්ම වඩන්න කියලා. ඒ වගේම තවත් තවස්සක් බුදුහම දේශනා කරනවා සතර සතිපට්ඨාන වඩන්න කියලා. වරක වහන්සේ දේශනා කරනවා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා වඩන්න කියලා. ඒ වගේම තවත් තවස්සක් දේශනා කරනවා සමත විදර්ශනා දෙක වඩන්න කියලා. තවත් තවස්සක් දේශනා කරනවා යෝනිසෝ මනසිකාරය නැමැති එකම ධර්මයේ වඩන්න, යෝනිසෝ මනසිකාරය වඩනකොට අනිස්සීලම දහම් වැඩෙනවා කියලා. කෙටියෙන් ගතුතින් පින්නතුනි සමස්ත බුදුදහම කියන්නේ සතිමත් බව නැත්නම් සමත විදර්ශනා දෙක දිනු කිරීම. ඒකාතකින් හිත සමාධිමත් කිරීම එක කුසල අරමුණක අඛණ්ඩව පවත්වා ගැනීම. ඒ වගේම විදර්ශනාව ඒ සමාධිමත් වෙන හිතෙන් හොඳට නුවණින් මේ ලෝක යථාර්ථය මෙනෙහි කිරීම. අන්න එතෙන්දී අපටත් මේ ධර්ම දේශනාව පුරාම ඒ විමුක්ත ආයතනයක් කරගන්න නම් බුදුදහමේන මෙන්න මේ කරුණෝ මෙනෙහි කරගෙනම බලහැනට ඕන. මූලික වශයෙන් ගත්තොත් බුදුදහම කියලා කියන්නේ එක පැත්තකින් මෛත්‍රිය, අනිත් පැත්තේ සතිමත් බව දිනු කිරීම. එක පැත්තකින් මෛත්‍රිය දිනු වීම, අනිත් පැත්තෙන් හොඳට තමන්ගේ හිතට මේ මොහොතේ මොකද වෙන්නේ කියන එක ගැන අවධානය දෙන්න. මෙතන කරන්ති. එතකොට මෛත්‍රිය වඩනකොට ලෝභ දේශ දෙක දුර වෙනවා. අර සතිමත් බව වඩනකොට අවිද්‍යාව දුර වෙනවා. එතකොට මෙතනින් වඩාම ප්‍රධාන වන්නේ සතිමත් බව දිනු කිරීම. වෙනත් විදිහකට ඉතාම සරලව කියනවා නම් ඔබට මේ මොහොතේ නිතරම ඔබේ හිතට රූපයක් නිරවමානෙ වෙමිමින්නේ ඔවිලෙත් ඉන්නේ. දැන් මේ වෙලාවේ මේ බණ කියන හාමුදුරුවෝ ගැන මතක් වෙනවා ඔබට. ඇතැමිට මේ කියන කරුණු ගැන මතක් වෙනවා. නැත්තම් ගෙදර ගැන මතක් වෙනවා. නැත්තම් වාහනේ ආවේ දැන් රත් වෙනවා ඇති කියලා හිතෙනවනේ. වාහනේ ඇතැමිට මතක් වෙනවා. ඇතැමිට සෙරෙප්පු දෙක රත් වෙනවද දන්නේ ආවේ කියලා හිතෙනවනේ. ඔයි මොකක්කෝ කරුණක් ඔබට මතක් වෙන රූපයකුත් එක්කනේ. අන්න ඒ රූපයක් එක මතක් වෙන අවස්ථාවේදී අපි ඉන්නේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද කියලා බලන්න. ඒ රූපය මතක් වෙනකොට අපට හිතෙන්නේ දැන් මේ මොහොතේ තියෙන රූපේ තමට මතක් වෙන්නේ කියලා. ඇත්තටම දැන් මේ මොහොතේ තියෙන රූපේ නෙමෙයි මතක් වෙන්නේ. ඔබ ඊට මොහොතකට කලින් දැකපු රූපය තමයි මේ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාව. ඔබ මේ වනේ කියන හාමුදුරුව දිහා බලලා මේ හාමුදුරු කෙනෙක් කියලා තේරුම් ගන්නකොට ඇත්තටම ඔබ චක්කු විඤ්ඤාණයෙන් නෙවෙයි තේරුම් ගන්නෙ, තේරුම් ගන්නෙ මනෝවිඤ්ඤාණය. මේ හාමුදුරුව කියන බණපදයක් පාසා ඔබ තේරුම් ගන්නකොට ඔබේ කනට වර්තමානය තුළ ශබ්ද රූපය පතිත වෙනවා. ශබ්දයක් නෑ කියන්නේ ශබ්ද රූපය පතිත වෙනවා. හැබැයි ඒ ශබ්දයේ තේරුම් ගන්නකොට තේරුම් ගන්නෙ කොහොමද? මනෝවිඤ්ඤාණය. සෝත විඤ්ඤාණය නෙවෙයි තේරුම් ගන්නෙ. සෝත විඥානයේ තුල මූලික ශබ්ද රූපයේ අවබෝධයට ලැබෙනවා. නමුත් ඒක එතනම හටගෙන නිරුද්ධ වෙනවා. තේරුම් ගන්නේ කොහොමද? තේරුම් ගන්නේ මනෝවිඥානය. එතකොට මෙන්න මේ අවබෝධය ඔබට අඛණ්ඩවම පවත්වා ගන්න පුළුවන් නම් ඔබේ හැඩ රූපයක් පේනකොට ඒ පේන රූපය ඔබ තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන්. ඒ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී ඊට මූලික වෙච්ච ශබ්ද රූපය මේ වෙලාවේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලායේ තියෙන්නේ කියලා දැනගත්තොත් අන්න ඒක තේරුම් ගන්න මනසත් දිගට තියෙන එකක් නෙවෙයි. ඒ මනසත් ඒ මනෝවිඥාණයත් පෙර නොතිබී හටගෙන මේ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දැක්වති. මෙන්න මේක තමයි ප්‍රඥාව වාසය කරනවා කියලා කියන්නේ. එහෙම වාසය කරන හැම මොහොතෙම ඔබ බාහිර ලෝකෙින් මිදලා තියෙන්නේ. එහෙම සිහි කරන හැම මොහොතෙම බාහිර කෙනෙකුට පුළුවන් කමක් නෑ ඔබට දුකක් සැපක් අත්ගෙන එන්න. ඔබේ සැප හෝ දුක ඔබේ අතට අරගෙන තියෙන්නේ. මේකට කියන්නේ අත්ථ දීපාදික විවිධාත්ථ සරණානාඤ්ඤ සරණ. තමන්ගේ සිත තමන්ට පිළිසරණ කරගෙන ඉන්න. ධම්ම දීපාදික්කේ විහෙත ධම්ම සරණ අනාඤ්ඤ සරණ කියන්නේ මේකයි. ධර්මයේ පිළිසරණ කරගෙන ඉන්න කියන්නේ මේකයි. ඊතාවන සරල උදාහරණයක් අපි මීට කලිනුත් මේ පිනතුන කියලා තියෙන මේ උදාහරණ අපි බොහෝ විට බණවලදී කියනවා. අපට තේරෙන ඊතාවන සරලම උදාහරණයක් මේක. මේක කිව්ව ගමන් අපිට මේ ජීවිතය අතරතේ තේරුම් යනවා. අපි කෑම ටිකක් කනකොට කෑම රස දැනෙනකොට අපි පිඟානක තියාගෙන කෑම ටිකක් කනකොට අපට නිතරම පේන්නේ පිඟානේ තියෙන කෑම ටිකයි පේන්නේ. දිවට රස දැනෙනකොට Tamante හිතෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටිකේ රස එන්නේ කියලා. ඇත්තට මේකද වෙන්නේ? ඔව්, මේ වෙලාවේ ඔබේ දිවට රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? නෑනේ, Tamanගේ කටේ අර කෙලත් එක මිශ්‍රිත කෑම ටික නේනේ. නමුත් අපිට බලන්න කවදාවත් ඉඳලා තියේද කැමරස දැනෙනකොට අර වමනයක් වගේ තියෙන කැමරේක මතකද තියනවද? කවුරු හරි කිව්වොත් හැර නිකමටවත් මතක් වෙන්නේ නැ නේ. අපි හැමදාම හිතන්නේ කොහොමද? අර පිඟානේ තියෙන කැමරේක තමයි මේ මොහොත රස එන්නේ කියලා. ඒ නිසා තමයි තව තවත් අපි කඩට ගන්නෙ. බැරි වෙලාවත් අපිට කැමරාවකින් හරි මොකක් හෝ දෙයකින් මේකේ පේනව නම් අපිට මේ කටේ ටික ඇත්තටම අපි අපට අවශ්‍ය දේ ප්‍රමාණයට විතරයි කැම ගන්නෙ. ආසාවෙන් කැම ගන්න බෑ අපට. බඩගින්නට විතරයි අපි ගන්න ඊට පස්සේ. අදාල් බඩගින්නට පොඩ්ඩයි ගන්නෙ. ඉතුරු ටික රසට අර තමන්ගේ දිව පේනවනේ තමයි ඉතුරු ටික ගන්නෙ. ඒතකොට පේනතුනේ මේ උදාහරණයම තමයි. මේ උදාහරණය හොඳට මතක තියාගන්න. රූපයක් පේනකොට, ශබ්දයක් අහනකොට, ගඳ සුවඳක් එනකොට, දිවට රසයක් දැනෙනකොට, කයට පහසක් දැනෙනකොට, හිතට අරමුණක් එනකොට, රූපයක් හිතට මැවෙන හැම අවස්ථාවේදීම අර පිඟානේ උපමා මතක් කරගන්න. දැන් ඔබට ගෙදර දරුව මතක් වෙනවා ඇති. ගෙදර මතක් වෙනවා ඇති. අනිද්දට වැඩට යන්න තියෙන විදිය මතක් වෙනවා ඇති. ඔය හැමදේම ඔබට මතක් වෙන රූපයකුත් එක්කනේ. ඒ රූපියකුත් එක මතක් වෙන හැම වෙලාවෙම මතක් කරගන්න ඒ රූපය අර බත්තිගාන වගේ කෑම භාජන වගේ කියලා හිතන්න. ඔබ තේරුම් ගන්න එක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං කියන අවස්ථාවයි. මනස ධර්මාලම්බන සහිතව මනෝ විඥාණයෙන් මේ තේරුම් ගන්න අවස්ථාවයි කියලා බලන්න. පින්නතනි ශ්‍රද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන අපි ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපි විශ්වාසය ඇති කරගන්නවා. දැන් අපි ශ්‍රද්ධාව කියුවාම හිතන්නේ බුදුහාමුදුරන්ට හොඳට පසන පිටුල වඳින්න ඕන, බුදුහාමුදුරන් හසින් වැඩියා, බුදුහාමුදුරන්ට ඉදිරිවිද ඥාන, දීපසෝත ඥාන, නැත්නම් යමක මහා ප්‍රාතිහාරය ආදී ඥානයන් තිබුණා. අපිට මේ ටිකනේ මතක් වෙන්නේ ශ්‍රද්ධාව කියුවාම. බුදුහාමුදුර රැස්වෙදෙමින් ඉන්නවා, එතකොට අපි වඳින්න ඕන. මේකනේ අපිට හිතෙන්නේ නේ ශ්‍රද්ධාව කියුවාම. ඇත්තටම පින්නතුනේ ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? මෙන්න මෙතෙන්ට විශ්වාසය ඇති කර ගැනීම. මෙන්න මේක තමයි බුදුහාමුදුර අවබෝධ කරගත්තේ. දැන් බලන්න අපි කොච්චර උගත් කියලා හිතුවත් අපිට කවුරුරි කිව්වොත් හැර කවදාකවත් අපිට හිතුණද අර කෑම කරස දැනෙනකොට අර කටේ තියෙන කෑම්ටිගේ රසාවයි කියලා. අපිට නිකමටවත් නැහැ නේ මතක් උනේ නේ. මේක සරල දෙයක්. සරලදී වුණාට කවුරුරි කියනකම් අපිට මේක මතක් වෙන්නේ නැහැ. අන්නේ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවම කියනවා. අර කාමසුඛලික අනුയോഗියත් අත්තකින් මතාන යෝගියත් අත්හරින කියලා දේශනා කළා. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතම්පා. යෝචායන් කාමීසු කාමසුඛලික අනුയോഗෝ. ඊට පස්සේ අත්තකින් මතාන යෝගෝ. මෙන්න මේ අන්ත දෙක කාමසුඛලික අනුയോഗියත් අත්තකින් මතාන යෝගියත් කියන මේ අන්ත දෙක බැහැර කරන්න නැත්තම් ඇස් කන ආසාදී ඉන්ද්‍රිය පිනවීම ඇත කියන අන්තින්දල පිනවීම හෝ නැත කියන අන්තයේ ඉඳලා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම කියන මේ අන්ත දෙකෙන් මිදෙනවා. ඒතේතේ වික්කවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා. ඊළඟට දේශනා කරනවා පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කු මුදපාදී ඥානං මුදපාදී පඤ්ඤා මුදපාදී ආදී වශයෙන් දේශනා කරනවා. පින්නතුනි පෙර නොයසු විරු ධම්මසක් බුදුහාමරට පාලුණා කියලා දේශනා කරනවා. ඒ කියන්නේ බුදුහාඳුරේ ඒ වන විට අර පස්සක මහණුන් එක්ක භාවනා කරලා හිටියා. ආලාර කාලම් උද්දකරම පුත්තත් එක්ක ධ්‍යාන වඩලා අභිඥාදී ලැබලා තිබුණා. අරුපාචර ධ්‍යාන ලැබලා තිබුණා. ඒ කාගෙන්වත් අසා දෙන නොගත්තු සුවිශේෂ දෙයක් බුදුහාඳුරෝ එදා සම්බුද්ධත්වයට පත්වීමේදී බොහෝ මැඩදී ප්‍රත්‍යක්ෂ කළා. අන්නේ අවබෝධ කර දෙය තමයි මෙන්න මේක. මොකද්ද? අර පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මෙන්න මේ යථාර්ථය. ඔව් ඇසක රූපයක් අතීත වෙනම මේ මොහොතේ රූපය කියන එක බාහිර සතර මහා භූත රූප එකතුවක් තියෙනවා. ඒ රූපය තීරණය වන්නේ අපේ ඇසේ ප්‍රමාණයට අනුව. ඇස ආදී ආයතන තීරණය වන්නේ අපේ මනසේ ස්වභාවයට අනුව. මනසේ ස්වභාවයට අනුව ඇස ආදී ආයතන තීරණය වෙනවා. ඇස ආදී ආයතනවල මට්ටමට තමයි බාහිර රූපය තීරණය වෙන්නේ. අදාපට හිතෙන කොහොමද? අදාපට හිතෙන බාහිර රූපය තියෙනවා, බාහිර රූපය තියෙන විදිහට මට පේන්නේ කියලා නේ. බාහිර රූපය තියෙන විදිහ නෙවෙයි තමන්ට පේන්නේ. කොහොමද? තමන්ගේ ඇසෙන් තමන්ගේ ලෙන්ස් එකේ ප්‍රමාණයට තමයි පේන්නේ. ලෙන්ස් එක කියන්නේ මොකද්ද? තමන් සලිදෙලගත්තු ලෙන්ස් එකක් මේ තියෙන්නේ. මේ ආත්ම භාවයේ සල්ලි දීලා ගත්තේ වෙන්න පුළුවන්. නැත්නම් ගිය ආත්ම භාවයේ karma පින් නැමැති සල්ලි දීලා ගත්තු ලෙන්ස් එක මේ තියෙන්නේ. ඇසර ලෙන්ස් එක, කන ලෙන්ස් එක මේ හැම එකටම ලෙන්ස් අපි අරගෙන තියෙන්නේ. මේ ජීවිතයේ හෝ සසරේදී සල්ලි දීලා හෝ පින් නැමැති සල්ලි වියදම් කළා මේ ලබාගත්තු ලෙන්ස් එකක් මේ තියෙන්නේ. අන්න ඒ දේට අනුව තමයි මේ මොහොතේ අපි මේ ලෝකයේ ස්පර්ශ කරන්නේ ලෝකයක් තියෙන්නේ. අන්න ඒක මේ මොහොතේ පෙරපසු නොවි හැම මොහොතෙම මේ ආයතන සකස් වෙනවා. ඒ ආයතනවට සාපේක්ෂව රූප පතිත වෙනවා. ඒ රූප පතිත වෙලා නිරුදුනාට පස්සේ ඒක පාදක කරගෙන මනෝවිඥාණයෙන් තමයි මේක හටගන්නේ. එතකොට ජීවිතයේ ඕනෑම දෙයක් තේරුම් ගන්න හැම අවස්ථාවකදීම අපි දක්ෂ වුණොත් මොකද්ද? මේ මම මේක තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන් කියලා ඒ තේරුම් ගන්න මොහොතේ ඔබ නුවණින් ප්‍රඥාවෙන් ඉන්නේ විද්‍යාවෙන් ඉන්නේ ඒ මොහොත තුල ඔබේ හිතට බාහිරින් දුකක් එන්නේ නැහැ බාහිර රූපයක් වෙනස් වුණාට බාහිර සද්දයකින් ඔබට බැන්නට ගඳ සුවඳක් වෙනස් වුණාට ඔබ ඒ මොහොතේ සම්පූර්ණයෙන්ම සතිමත් භවෙන් නම් ඉන්නේ හැබැයි මේක දැනගෙන තිබුණත් වැඩක් නැහැ ඒ මොහොතේ සතිමත් භවයට නොතිබ්බොත් අපි මොනවටවත් වෙනවා එතකොට මෙන්න මේක තමයි අපි කලින් සුතමේ ඥානෙ විදිහට අස්ස දැනගන්නේ මේක. ඒ සුතමේ ඥානෙ සුතමේ ප්‍රඥාව නැවත නැවතත් මෙනෙහි කිරීම තමයි චින්තාමය ප්‍රඥා කියලා කියන්නේ. ඒ චින්තාමය ප්‍රඥාව ප්‍රත්‍යක්ෂ කිරීම තමයි භාවනාමය වශයෙන් ඒක තවත් තහවුරු කර ගැනීමට කියනවා භාවනාමය ප්‍රඥා කියලා. එතකොට පින්නතුනේ මෙන්න මේ ධර්මයේ මෙන්න මෙතන ලබන්න තමයි අපි මේ සසර හුඟක් පින් කළ මේ සුභතියක් ලබා ගත්තේ. මෙන්න මේ දහම් කදී අහන්න තමයි අපි මේ බුද්ධෝත්පාද කාලේ ඉපදුනේ. මෙන්න මේ දහම් කදී අහන්නම තමයි අපි ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තගේ දරුවන්ල ඉපදුනේ. මෙන්න මේ දහම් කදී අසා දැනගන්නමයි දැන් මිට මේ රටට එන්නත් ඇත්තේ ඔබ. පින්නතුනි ලොකු පිනකින් අප මේ දහම වෙත නැඹුරු උනේ යොමු කලේ අප විසින්ම සසර කළා වූ මහා පිනකානි සංසයක් විදියට. ඒතර මෙන්න මේක අපට ලැබෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ මත. කල්යාණ මිත්‍රත්වයේ ආශ්‍රය මත තමයි සම්පූර්ණ දහම් පණවිඩ අපට ලැබෙන්නේ. එතකොට අන්නේ දහම් පදිය තමන් ජීවිතේට ලැබෙනකොට ඒකාන්තයෙන් තමන් මේ ගැන හොඳ අවධානයෙන් අට්ටිකත්වා මානසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුණාති කියපු විදිහට හොඳට මෙනෙහි කළ මේක අහන්නට ඕන. ඒ වගේම අහන වගේම මෙන්න මේක හොඳට මතක තියාගෙන මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන විශ්වාසයට පත් වෙන්නට ඕන. මෙන්න මෙතනින් පමණයි දුකේ නිදහසන පුළුවන් කියලා හිතනටත් ඕන. හැබැයි මේක හැමදාම ඔබ අඳහන්නම ඕනේ නැහැ විශ්වාස කරන්න ඕනේ නැහැ. ඔබ යම් කිසි දවසකදී ඔබේ විශ්වාසය ප්‍රත්‍යක්ෂයෙන් බඩපත් වෙනවා. එහෙම ප්‍රත්‍යක්ෂයෙන් බඩපත් වෙච්ච දවසේදී ඔබට ඒ බණ කියපු දේශකයන් වහන්සේම ඇවිල්ලා කිව්වත් මට වැරදිලා මං එදා කිව්වේ කියලා ඔබ එදාට වෙනස් කරන්නේ නැහැ. ඔබට ධර්ම දේශනා කරපු දේශකයන් වහන්සේ කොමන හෝ හේතුවකින් පිරිහිලා ගියත් එයා මේ සාසනයෙන් ඉවත් වුණත් ඔබේ ශ්‍රද්ධාවට පොඩ්ඩක් අසහනයක් වෙන්නේ. අද අපි ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන කොහෙද? අද අපි මේ පුද්ගලයන් ගැන ස්ථාන ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන්නේ. ඒක ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔබ අමෝලික ශ්‍රද්ධාව ඉඳලා ආකාරවතී ශ්‍රද්ධාවට ගිහිල්ලා අචල ශ්‍රද්ධාවට පත් වෙන ගමන් මාර්ගයේදී ඔබේ ශ්‍රද්ධාව කාටවත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම දේවල් බුද්ධ කාලයේ සිද්ධ වුණා පින්නතුනේ. එතම අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ ධර්ම පණිවිඩයේ වෙනත් විදියට ශ්‍රාවකෙන දේශනා කළා. දේශනා කළ සුළු මොහොතකින් එයා ධර්ම අවබෝධය කළා. එතෙන් සෝතාපන්න වුණා. ඒ සෝතාපන්න වෙච්ච මොහොතේම බුදුහාමරෙතනින් ඉවත් වෙලා ගියා. මාරයා මේක දැකලා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ වගේම රූපයක් මවාගෙන ඇවිල්ලා ඉදිරියේ පෙනී සිටියා. පෙනී දැල කියනවා බ්‍රාහ්මණය මට වැරදුන පොඩ්ඩක් මං අර ඉස්සෙල්ලා අනිත්‍යයි කිව්වනේ අනිත්‍ය නෑ නිට්ටයයි. මම දුකයි කිව්වනේ දුක නෑ සැපයි. මම අනත්මයි කිව්වනේ නෑ නෑ ආත්මය මට වැරදිලා මං කිව්වේ කියලා. දැන් බුදුරජාණන් සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ ආවේ කියලා. නමුත් මේ මාර්ය තමයි බුදුරජාණන් වහන්සේම රූපයක් නිර්මාණය කරගෙන ආවේ. ඒහෙම ආපු මාර්යටවත් බැරි වුණා පිනතුනි අර ශ්‍රද්ධාවට පත් වෙච්ච කෙනගේ ශ්‍රද්ධාව වෙනස් කරනවා. එතකොට සෝතාපන්න වෙනවා කියන්නේ මෙන්න මේ ශ්‍රද්ධාව නොවෙනස් වන ලෙස ස්ථාවරයට පත් වීම. එතකොට පින්නතුනි අපේ ජීවිතවලත් මෙන්න මේ ශ්‍රද්ධාව අපේ ජීවිතේ ප්‍රධානතම අවබෝධය බවට පත් කරගත්තු තියෙනවා. අපි දන්නවා දුකේ නිදහසෙන් නම් මෙන්න මේක තේරුම් අරගෙන මේක යථාර්ථයක් බවට පත් වෙන විදියට උපරිම ලෙස සතිපට්ඨානය තුළ ඉන්න ඕන කියන අවබෝධය අපට ලැබෙනවා. එතකොට ශ්‍රද්ධාව ඇති වෙච්ච ගමම ඊළඟට මොකද වෙන්නේ? වීරිය ඇති වෙනවා. එතකොට පින්නතුනේ ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද ඇත්තටම? ශ්‍රද්ධාව කියලා ඇත්තටම අපට තේරෙන වචන වලින් කිව්වොතින් අපේ ජීවිතයේ සතුට ලබන්න තියෙන ඉහළම ක්‍රමය ගැන තියෙන විශ්වාසය. අපේ ජීවිතයේ දුකෙන් නිදහස් වෙන්න අපට කරන්න තියෙන ඉහළම දේ මොකද්ද කියන එක ගැන තියෙන විශ්වාසයයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. දැන් විවාහ වෙච්ච අඹු සැමියන්ට කියනම ඕනෝන් ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න කියලා. සම ශ්‍රද්ධා කියලා කාරණයක් තියෙනවා. සමහරවිට අපි කියනවා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන දෙනම ශ්‍රද්ධාවන්ත වෙන්න කියලා නේ. එහෙම විග්‍රහ කරන්න පුළුවන්. නමුත් වෙනතට එතන ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ ඕනෝන් පිළිබඳව තියෙන ඕනෝන්ගේ ගුණධර්ම ගැන තියෙන විශ්වාසය. සාමි පුරුෂයා භාර්යාවගේ තියෙන ගුණ ගැන විශ්වාසයෙන් ඉන්නේ. සාමි දියණිය සාමි පුරුෂයා ගැන තියෙන ගුණ ගැන විශ්වාසයෙන් ඉන්නේ. පංචශීලය ගැන, ඔවුන්ගේ ගැන පරිත්‍යාගශීලීත්වය ගැන, ඔවුන්ගේ තියෙන කරුණා මෛත්‍රිය ආදී ගුණාංග ගැන විශ්වාසයෙන් ඉන්නේ. එතකොට අන්නේ විශ්වාසියත් එක්ක ඉන්නකොට දෙන්න වෙන්නේ යන්නේ නෑ. ඒ ගුණයට බැඳිලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන කතාවක් කියනවා පින්නතුනි. උන්වහන්සේ සම්බුද්දත්වයට පත් වෙන කලින් ආලාර කාලාම උද්දකරාම පුත්‍රගෙන මේ දෙන ආශ්‍රය කළා. ඒ ආශ්‍රයෙන් කරන කාලේ බුදුහමර දේශනා කරන මොකද්ද? මහණෙනි ආලාර කාලාමට ශ්‍රද්ධාව තිබුණා, මටත් ශ්‍රද්ධාව තිබුණා කියලා. උද්දකරාම පුත්‍රට ශ්‍රද්ධාව තිබුණා, මටත් ශ්‍රද්ධාව තිබුණා කියලා. දැන් මේ බුදු වෙන කලින් මේ කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් තියෙන විශ්වාසය නේ. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් පහළ වෙන කලින් මේ කියන්නේ. එහෙනම් මොකද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? එතන ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒ මොහොතේ අර ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන දෙන්න. අර අරූපාවචර ධ්‍යාන පුහුණු කරමින් හිටියේ. අරූපාවචර ධ්‍යාන වුන් පුහුණු කළා, ඔවුන් මේක අත්දැකලා හිටියේ. අන්න ඒ මට්ටමටම බෝධිසත්වයන් වහන්සේ ඒ මට්ටමටම පත් වුණා. ඒ පත් වෙන කලින් ඒ ගැන විශ්වාසින් හිටියේ. ඒ මාර්ගයේ ගිහිල්ලා ඒකට පත් වෙන්න පුළුවන් කියලා විශ්වාසින් ඉඳලා ඒ මට්ටමට පත් වුණා. අන්නේ විශ්වාසයයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට ඒ මොහොතේ උන්වහන්සේ උපරිම අවබෝධය කියලා හිතන් හිටියේ. ඒ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර දෙන්නා ලබාගෙන හිටිය අරූපාවචර ධ්‍යාන. ආකින් සංඥායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ කියන මෙන්න මේ ධ්‍යාන දෙක ගැන අසහා දැනගෙන ඒ ගැන විශ්වාසය තියලා ඒක ප්‍රත්‍යක්ෂ කරන කටයුතු කළා. ඒකට තමන්ගේ සමස්ත ජීවිතෙම කැප කළා. නමුත් පස්සේ තේරුණා ඒක අවසාන නිස්සාර නෙවෙයි කියලා. ඊට පස්සේ තමයි ඒගොල්ලන් වෙන්ගල ගියේ. එතකොට බුදුදහමට ආවට පස්සේ මොකද ශ්‍රද්ධාව කියන්නේ? මෙන්න මේ ප්‍රඥාව ලබන ඉහළම ක්‍රමය මෙන්න මේකයි. ඇසට රූපයක් දකිනකොට අපි මේ දකින්නේ නිරුද්ධ වෙච්ච රූපයක් මනෝවිඥාණයෙන්. ඒකට පාදක වෙච්ච මුල් ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙලා දැන් මේ නව කර්ම විදියට මේ සක්කාය සහිතව මේ තමන් මේ මොහොතේ නැවත ස්කන්ධ පංචකයේ අවිද්‍යාවෙන් ගොඩනගාගත්තු මොහතකයි මේ තමන් අවබෝධයෙන් ඉන්නේ කියන තත්ත්වයටපත් වෙනවා. එතකොට මෙන්න මේ අවබෝධය කෙනෙකුට ලැබුණොතින් මෙතෙන්ට ශ්‍රද්ධාව ඇති වුණොතින් මොකද වෙන්නේ? මෙතෙන්ට ශ්‍රද්ධාව ඇති වුණා කියලා කියන්නේ මෙන්න මෙතනින් තමයි තමන්ගේ ප්‍රඥාව ලැබෙන්නේ, මෙතනින් තමයි දුකෙන් නිදහස් වෙන්නේ. අන්නේ විශ්වාසය ඇති වුණා නම් මොකද වෙන්නේ? අන්න ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරන්න තමන්ට කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා. අන්න එතෙන්ට තමයි ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නේ. එතකොට බය වෙන්න එපා. දැන් එහෙම කිව්වට පස්සේ ඔබට හිතේනම් දැන් ගෙදර වැඩ ටික නොකර ඉඳීද, රැකියාවට යන්නේ නැද්ද, දරුවට උගන්වන්නේ නැද්ද එහෙම කියලා. පිනතුනේ ඒ ටික ඔක්කොම කරනවා. ඔබේ සඳහා දැන් 75ක්, 80ක්, 90ක් කැප කරනවා නම් ජීවිතේ ඒක පොඩ්ඩක් අඩු කරන්නේ. ඒක ඒ මට්ටමේ නෙවෙයි, ඊටත් වඩා වැඩි වෙනවා ඇත්තෙන්ම. ඒක ඒ මට්ටමින් තියාගෙන ඔබේ මේ පුහුණුවට මේ ප්‍රැක්ටිස් එක 95ක් 98ක් මට්ටමට ගන්නවා. ඒකයි එන්නේ. මොකද තමන් දන්නා කොච්චර දරුවට ඉගැන්නුවත්, කොච්චර ගේ දොර හැදුවත්, කොයිතරම් රූපේ ලස්සනට තියාගෙන ඉන්න කියලා හිතුවත් ඒ කිසිම දෙයක් තමන් කැමති විදිහට තමන්ගේ පාලනය තමන්ගේ වශයෙන් ගන්න බෑ කියන එක තමන් ඉතාම මැනවින් දන්නවා. කොච්චර ආදරෙන් කෙනෙක් හිටියත් ඒ ආදරේ කලකදී වෙනස් වෙන බව දන්නවා. කොයිතරම් දරුවන්ට ඉගැන්නුවත් ඒ දරුවෝ කවදා හරි වෙනස් තැනකට බාර දෙන බව තමන් දන්නවා. කොයිතරම් රූපේ ලස්සනට කොණ්ඩේ ලස්සනට තියාගෙන හිටියත් ඒක හැමදාම එක වගේ කොණ්ඩේ ලස්සනට තියාගෙන බෑ කියන එක දන්නවා. දැන් බලන්න අපි කොණ්ඩේටමනේ අපි කොච්චර ලස්සන උනේ සතුටුනේ නේ. ඒ ලස්සන සවේති මිච්ච සතුටු වෙච්ච කොණ්ඩේම බලන්න අපට කොච්චර දුකක් දෙනවද කාලෙකදී. එතකොට මේකට තමයි කියන්නේ අත්තාන ලෝක අනිබිස්සරෝ කියලා. තමන්ට මේ තමන්ගේ පාලනය මේක තියාගන්න බෑ කියන එක. එහෙනම් අන්නේ පාලනය තියාගන්න බැරි දේවල්ට සලකන ජීවිතය ඊට වඩා ඉහළ තැනක තමන්ට පාලනය කරන්න පුළුවන් තැනකටපත් කිරීම තමයි මේ ධර්මාභෝධය සහ ධර්ම පුහුණුව කියලා කියන්නේ. ඒ නිසා තමන් දැන් කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතයේ තමන් මේ මොහොතේ ප්‍රමුඛත්වය දීලා තියෙන මොකටද ජීවිතේ? දරුවට උගන්වන්න එකද? රැකියාවද? උපාධියක් ගන්න එකද? නැත්නම් තමන්ගේ රූපේ ලස්සන කර කර ඉන්න එකද? ගෙදර ලස්සන කරන එකද කියලා බලන්න. ඒ කුමන දෙයකට තමන්ගේ ඉහළ කැපවීමක් කළා තමන්ට ඒවට වෙනස් වීමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබ ඒ ගැන නම් අවසාන සතුට කියලා හිතාගෙන ඉන්නේ ඔබේ ජීවිතයේ දුකෙන් තමයි අවසන් වෙන්නේ. ඒක අමංකව තේරුම් ගන්න. අන්නේ දුකෙන් අවසන් වෙන ජීවිතයට සම්පූර්ණිය සැපත සන්තුට්ටිය පරවන් දනන් කියපු විදිහට සතුට ජීවිතය අවසානය කරලන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. අන්න ඒ සඳහා අපි මොකද කරන්න ඕන මෙන්න මේ අවබෝධය විශේෂයෙන් සතිපට්ඨානය සතිමත් බව තමන්ගේ ජීවිතයේ ඉහළම මට්ටමේ පවත්වා ගන්න එක. ඇහැට රූපයක් පේනකොටම බලන්න තමන් බාහිර රූපය තුළද හිත බැසගෙන තියෙන්නේ. ඒ මොහොතේ තමන්ගේ පැත්තෙන්ද තමන් ඉන්නේ කියලා බලන්න. දවසට එක කාරණයක් බලන්න මේක. එක රූපයක් ඇහැට පතිත වෙච්ච වෙලාවෙදි බලන්න මේ රූපේ මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න කියලා. ඒකන් බලපුවා කියලා ඊළඟ දවසේ දෙකක් කරන්න. ඊළඟ දවසේ පහක් කරන්න. ඊළඟ දවසේ 10ක් කරන්න. ඊළඟ දවසේ 25ක් කරන්න. ඊළඟ දවසේ 50ක් කරන්න. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුන් දවසට චිත්ත රූප කීපයක් මැවෙනවද? ඇතැම්ට ලක්ෂ ගාණක් මැවෙනවා හිතේනේ. ඒතකොට රහතන වහන්සේ කියලා කියන්නේ අකෝපා චේතුමුත්තේ හැම මොහොතෙම සතිමත් බව පොඩ්ඩක්වත් ඉවත නොවන විදියටම උපරිම ලෙස තමන්ගේ මේ අවබෝධය තුළ පවත්වාගෙන කෙනට රහතන් වහන්සේ කියලා කියනවා. රහතන් වහන්සේගේ අවබෝධය කොච්චරද කියතොත් කාටවත් පුළුවන් කමක් නැහැ උන්වහන්සේ කිසිම දෙයකින් බය කරන්න. ඒ සබ්දය හෝ රූපය නිර්මාණය වෙන මොහොතේම ක්ෂණිකව උන්වහන්සේ සතිමත් බවට ඇවිල්ලා ඉන්නේ. වැරදි අධ්‍යාපන තුනේ තමන් අවටින සියලුම දේවල් විනාශ වෙන විදියට අකුණක් ගැහුවා. විදුලියක් හිටුවත් උන්වහන්සේට ඇඟ ගැස්සিলা බයෙන් ඇස්පිය ගහන්නේ නැහැ. දැන් උන්වහන්සේ ඇස්පිය ගහනවා. රහතන් වහන්සේ උනත් ඇසේ වියලි බාඩු කරගන්න ඇස්පිය ගහනවා. ඒක සිහියෙන් කරන දෙයක්. ඒක අවිඥානිකවත් වෙනවා. හැබැයි උන්වහන්සේට කිසිදාක බියෙන් ඇස් දෙක පිය ගහන්නේ නැහැ. ඒ තරම්ම මේ සතිමත් බවට පුහුණුව දීලා තියෙනවා. තන අපිට එකපාරට ඉතින් යන්න බෑ. අපි ටිකෙන් ටික මේ යන ගමන අන්නේ යන ගමන් මගේ පැහැදිලි කරන සූත්‍රයක් තමයි ධම්මචක්ක සූත්‍රය කියලා කියන්නේ. ඉතින් ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආරම්භ කරන කලින් උන්වහන්සේ බැලුවා මේ දේශනාව කාටද මුලින්ම කරන්න කියලා. එතකොට ධර්ම දේශනා කිරීම ආරම්භ කළා පළමුවෙන් උන්වහන්සේට පිනේ ගියේ ආලාර කාලාම උද්දකරම පුත දෙන්නට තමයි ධර්ම දේශනා කරන්න ඕනේ කියලා. නමුත් උන්වහන්සේ තේරුම් ගත්තා එක්කෙනෙක් ඊට සතියකට කලින් මිය ගිහිල්ලා අනිත් කෙනා ඊට කලින් දවසේ රාත්‍රියේ මිය ගිහිල්ලා කියලා. ඇයි මේ දෙන්නම තෝරගත්තේ? ධර්ම දේශනා කරන්න ආරම්භ කරන මොහොතෙම උන්වහන්සේට මුලින්ම මතක් වුණේ කවුද? මේ දෙන්නනේ. ඇයි එහෙම මතක් වෙන හේතුව? උන්වහන්සේත් එකට පිළිවෙත් පුරපු අය පංච නීවරණ දුරු කළා කෙලෙස් අඩුම මට්ටමේ හිටිය මේ දෙන්න. ඒ දෙන තමයි මතක් කළේ ඒ දෙනට බණ කියන්න ඕන කියලා හේතුව නැවත් අවසනාවක් ඒ දෙනට මේ අවස්ථාව මගහැරලා ගියා. දැන් බලන්න ඔබට හොඳම ධර්ම දේශනාවක් හම්බුනොත් ඔබටත් ඒ වගේ නේ නේ ඔබ බලන ඔබේ ලිස්ට් එකේ යාළුවන්ගේ ලිස්ට් එකේ කාටද හොඳම යාළුවෙක් මේ කෙලෙස් අඩු යාළුවෙක් බනදාම් වලට කැමති යාළුවා කවුද කියලා බලලා යටනේ පිටත් කරන්න මේකනේ ෆෝවර්ඩ් කරන්නේ නැති හැම කෙනාටම ෆෝවර්ඩ් කරන්න නැහැ මේකනේ එතකොට බලන්න කිනොතින අපි ඇසුරු කරනකොට අපිට කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ අපි ඒ අය ඇසුරු කරද්දී කෙලෙස් අඩු මට්ටමින් ඉන්නට ඕන. එතකොට එහෙම වුණොත් තමයි ඒ අයට උනත් ඔබට උදව්වක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් ලස්සන උපමාවක් කියනවා. උන්වහන්සේ දවසක් රාත්‍රියේ කාමරේ ඉන්නකොට උන්වහන්සේ දැක්ක පඩික්කමේ පොඩි එළියක් තියෙනවා. බලනකොට මේ කලාමැදිරියක් වැටිලා පඩිකමන. එතකොට උන්වහන්සේ මොකද කරේ? කුමන හොදේකින් ඒ සතර හානිය නොවන විදිහට ඌ එළියෙන් අරන් තියලා. ඊට පස්සේ මේ සතා යන්න ගිහින්. මේ ස්වාමීන් වහන්සේ කියනවා ඒ කලාමැදිරිය මට බේරගන්න පුළුවන් උනේ ඒ කලාමැදිරියම එළිය තිබ්බ නිසා කියලා. එළිය නොතිබ්බනම් කලාමැදිරිය බේරගන්න බෑ. අන්නේ වගේම කියනවා අපට කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්කමක් තියෙන්නේ ඒ අයගේ ළඟ සත්පුරුෂකම් තියෙන්න ඕන කියලා. දැනටමත් ගුණයක් තියෙන්න ඕන කියලා. එහෙම නැති කෙනාට අපට මේ උදව්ව කරන්න බෑ කියලා. එහෙම නැතුව උදව් කරන්න ඇතින්නෝ ලෝකයේ තමයි බුදුරජාණන් වහන්සේට බෝසත්තු වුණා. උන්වහන්සේට අනිත් අයගේ හිතගෙන බලන්න පුළුවන් නුවණක් තියෙනවා. චේතෝපරිය ඥානය තියෙනවා. ඉන්ද්‍රිය පරෝපරිය ඇති ඥානය තියෙනවා. ආසයන්සේ ඥානය තියෙනවා. ඒව බලන උන්වහන්සේ මේ පුද්ගලයන් හොයාගෙන ගියා. නමුත් අනිත් ශ්‍රාවකයන්ට පුළුවන්කම තියෙන්නේ අනිත් කෙනාගෙන් ඒ ඕඩියන්ස් එක තුළ යම්කිසි විදිහක ගුණයක් තියෙනට ඕන. පරිත්‍යාග ශීලීත්වය, කළගුණ සැලකීම, ගුණ්‍යාපත්කම්, සිල්වන්ත බව. මෙන්න මේ ගුණයක් තිබ්බොත් තමයි ඒයට උදව් කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ නිසා කල්යාණ මිත්‍රත්වයෙන් ඔබට දහම ලැබෙනකොට ඒ දහමෙන් ඔබට ප්‍රයෝජන ලැබෙන්නේ ඔබේ ළඟ කිසියම් විදියක ගුණාංග ටිකක් තියෙනට ඕන. ඒ නිසාම තමයි ඔබට මේ දහම මේ මොහොතේ ලැබෙන්නේ. එතකොට පින්නතුනේ ධර්ම දේශනාව ආරම්භයේදීම උන්වහන්සේ දේශනා කරනවා මට පෙර නොයසුවිරු දහමසක් පහළ වුණා කියලා. මොකද පුබ්බේ අනනුසුතිස් ධම්මේසු චක්කුම් උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විඥා උදපාදී ආලෝක උදපාදී කියලා. මට පෙර නොයසුවිරු දහමසක් පහළ වුණා. විද්‍යාව, ඥානය, ආලෝකය පහළ වුණා කියලා කියනවා. අන්නේ පහළ වෙච්ච ඥාන ලෝකය තමයි මෙන්න මේ පස්සග මහණුන්ට එදා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට අර ආලාර කාලා මුද්දකරාම්පුත දෙන්න අතහැරීට පස්සේ ඊළඟට උන්වහන්සේට මුණ ගැහුණේ මතක් වුණේ උන්වහන්සේ සමග වසර ගාණක් එකට මිගදායේ දුෂ්කර ක්‍රියා කරපු පස්සග මහණුන්ට මතක් වුණේ. ඇයකට හේතු උන්වහන්සේ දැනගෙන හිටියේ කටියත් වා කෙලස් අඩු අය කියලා. මුළු ජීවිතයම දහම කෙරෙහි කැපවල හිටියයි. නමුත් ඒ අයගේ එක දෘෂ්ටියක් තිබුණා. මොකද මේ ධර්ම අවබෝධය කරන්නම් ශරීරයට දුක් දෙන්න ඕන කියලා. අත්ත කියලා මත අනු යෝගයෙන්මයි මේ ධර්ම අවබෝධය කරන්න ඕනේ කියන හැඟීමක් තිබුණා. ඒ නිසා උන්වහන්සේ අර පස්සක වහනට ධර්ම දේශනා කරන්න ආපු වෙලාවේදී මුලින් පිළිගත්තේ නැහැ. පොණ්ණඤ්ඤ බප්පබද්දී මහානාමස්සජි කියන මේ පස්සග මහණුන් බුදුරජාණන් වහන්සේ අර දුෂ්කර ක්‍රියා කරන කාලේ වගේ නෙමෙයි දැන් ශරීරය හොඳට ලස්සනයි ප්‍රകൃතිමත් දැන් ශරීරයට බොහොම සැප දෙනවා කියලා හිතාගත්තේ. ඉතින් ඒ නිසා මුලදී පිළිගත්තේ නැහැ ධර්ම අවබෝධය කළා කියලා. උන්වහන්සේ ලොකු උත්සාහයක් දරන උනා මේක හේතු ගන්න. තමන් වහන්සේ ධර්ම අවබෝධය කළා කියලා. ඒතරින් පින්නොත්නේ ආහන ධර්මය ගැන යම්කිසි විදියක විශ්වාසයක් මුලදී තියෙන්නට ඕන. ඔබ අහලති කොණ්ණඤ්ඤ කියලා කියන්නේ නිකන් කෙනෙක් නෙවෙයි. එදා බෝසත් කුමාරයාට සද්දවසින් අර නම් තියෙන කියන වෙලාවේදී බමුණන් 108ක් ආවා. එයින් 7 දෙනෙක් ඉහෙළම ප්‍රඥාවන්තයයි. ඒ 7 දෙනාගේ අතරින් හිටිය වයසෙන් අඩුම හැබැයි නුවණින් වැඩිම කෙනා තමයි මේ කොණ්ණඤ්ඤ කියලා කියන්නේ. මෙයා නිකන් කෙනෙක් නෙමෙයි. අර ප්‍රඥාවන්තම බමුණන් 7 දෙනා ඇඟිලි දෙකක් උස්සල කිව්වේ මොකද්ද? ඔව් මේ කුමාරයා ගෙදර හිටියොත් සක්විතරණි වෙනවා. පැවිදුණොත් බුදු වෙනවා කියලා. ඒ 7 දෙනෙක් එහෙම කියද්දී මේ වයසෙන් අඩු ප්‍රඥාවන්ත කෙනා ඇඟිලි දෙකක් ඉස්සුවේ නැත් තනි ඇඟිලි ඉස්සල කිව්වේ මෙහා අනිවාර්යෙන්ම පැවිදි වෙනවා අනිවාර්යෙන්ම සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. එහෙම සපත කරපු මේ පොන්නඤ්ඤ තාපසතුමා අද කියනවා ඔබ බුදු වෙලා නැහැ කියලා. ඇයි ඒකට හේතුව? ඔහුගේ අර දැනුමට වඩා, ඔහුගේ ශාස්ත්‍ර ඥානයට වඩා ඔහුගේ දෘෂ්ටිය ප්‍රබලුනේ වෙලයි. ඒකයි මුළු බාහිර ජන සමාජයේම තිබිච්ච මතවාදයක් තමයි. විමුක්තිය ළමන නම් නිවන් දකින්න නම් ශරීර දුක් දෙන්න ඕනම කියන හැඟීම. නමුත් පස්සේ ඔහුගේ ධර්ම අවබෝධය තුළින් බුදුහාමර ගැන විශ්වාසය ඇති කරගත්තා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් ප්‍රශ්න කළා, "ඔන්නඤ්ඤ, මම මීට පෙරත් ඔබට කියලා තියේද? මම සම්මා සම්බුද්දයට පත් වුණා කියලා මම ඔබට කලින් කියලා තියේද?" කියලා ඇහුවා. එතකොට තමයි ඔහුගේ ඇස් ඇරින ගත්තේ. ඇයි ඒකට හේතුව? මේ බෝසත් වරුන්ගේ ලක්ෂණයක් තමයි. උන්වහන්සේලා නියත විවරණ ගත්ත දවස් ඉඳලා සසර කවදාවත් උන්වහන්සේලා බොරුවක් කියන්නේ නැහැ. අනිත් ඕනම වරදක් ජීවිතේ වෙන්න පුළුවන්. හැබැයි බොරු කීම නැවති දෙය හිතලා බොරුවක් කියන්නේ නැහැ කවදා. ඒක සුවිශේෂම ගුණාංගයක්. අනිත් ඕනම වරදක් නිවැරදි කරගන්න පුළුවන්. හැබැයි මේ බොරුව කියන එක හරි ප්‍රබල දෙයක්. ඒ නිසා ඒ තුළ ස්ථාවරව පිහිටින ගුණයක් අන්නේ කොහොමද ඔළුවේ තිබුණා. අනේ නිසා විශ්වාස කරා එහෙනම් බුදු වෙලා තමයි කියලා. එතනින් ඔහු ධර්මය අහන සූදානම් වුණා. අනේ එතෙන්දි තමයි මේ කාමසපල කණ්‍යෝගයත් අත්තිකලමතණ්‍යෝගයත් කියන මේ අන්ත දෙකෙන් බැහැරව මෙන්න මේ මධ්‍යමහ පටිපදා අයමේ වරියෝ අට්ටංගිකෝ මග්ගෝ මේ ආරස්නිකික මාර්ගය පිළිපදින්න කියලා දේශනා කළා. එතකොට ආරස්නිකික මාර්ගයේ පළවෙනි ලක්ෂණය තමයි සම්මා දිට්ඨිය කියන කාරණේ. ඒක සම්මා දිට්ඨිය විවිධ අංශ වලින් විවිධ මට්ටම් වලින් අපිට සඳහන් කරන්න පුළුවන්, පැහැදිලි කරන්න පුළුවන්. සම්මා දිට්ඨියක පියවරක් තමයි කම්මස්සක සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අපේ හිත මුල් වෙලා කයින් වචනෙන් හිතින් කරන දේවල්ට ඊට අනුරූපව විපාක ලැබෙනවා කියන කාරණේ. එතකොට හිත අපිරිසුදු යමක් කළොත් දුක් විපාක ලැබෙනවා, හිත පිරිසුදු යමක් කළොත් සැප විපාක ලැබෙනවා. මෙන්න මේක තමයි සම්මා දිට්ඨියේ මුල්ම පියවර. මේකට කියන්නේ අත්තිබික්කමේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගිය උපදිවේපක්ඛා කියලා. සාස්ත්‍රවෝ පින් විපාක ලැබෙන උපදි සම්පත් ලැබෙන ලෞකික වූ සම්මා දිට්ඨිය ගැන මේ කියන්නේ. අන්නේ සම්මා දිට්ඨියෙන් අපට ලැබෙන පළවෙනි අවබෝධය තමයි අපේ හිත නිතර පිරිසිදුව තියාගන්න ඕන කියන කාරණය. නැත්තම් ලෝභ ද්වේෂ දෙක අඩු කරගන්න ඕන කියන කාරණය. ලෝභය ද්වේෂය වැඩි වුණොත් කොහටද යන්නේ? යන්නේ පල්ලෙහාට යන්නේ. ඒතකොට මෙන්න මේ සම්මා දිට්ඨියේ මුල් පියවර තුනින් තමන්ට ලැබෙන අවබෝධය තමයි තමන් පල්ලෙහාට නොවැටෙන විදියට තමන්ගේ ජීවිතේ ස්ථාවර පදනමක් දාගන්න. මේක පින්නතුනේ අපේ ජීවිත තුළ තියෙනට ඕන. අපි හැමිට ගැඹුරු ධර්ම කාරණා සාකච්ඡා කරනවා. මා සුවිශාල පින්කම් කරනවා. එහෙම පින්කම් කළත් අපට සුගතිය ගැන විශ්වාසයක් නැහැ. ඇයි එහෙම වෙන්න හේතුව? වරක් බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා නාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නේ? ස්වාමීනි, මම බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනකොට, සංඝරත්නය ඇසුරු කරනකොට මම ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්මයට අනුව ඉන්නවා. එහෙම හිටියට මම මාලිගාවට ගියාම මාලිගාවේ සේවකව ඇසුරු කරනකොට, චතුරංගනී සේනාව ඇසුරු කරනකොට, ඇත්තස්ත්‍රිය බාබල මේව පරිහරණය කරනකොට අර මගේ තියෙන චිත්තයේ හිතේකම බව නැති වෙනවා. ඒගොල්ලන්ට බනින්න වෙනවා, දඬුවම් දෙන්න වෙනවා. මගේ හිතම වහ වෙනස් වෙන වෙලෙට. අන්න එහෙම හිත නරක් වෙච්ච වෙලාවක මම මිය ගියොතින් මගේ පරලෝක ගතිය කොහොම වේවිද කියලා අහනවා. ඔබට දැන් හිතේනව නේනේ, සාඳුරි අපි මෙච්චර පින්කම් කරන කටිනෙකුත් අපි කළා, කොහොම වේද අපේ මරණයෙන් පස්සේ කොහැටි ආවිද කියලා අපිනුත් අහන සමානයි. නමුත් අපට ඒක හරියට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේට නම් පුළුවන් හරියටම කියන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මහා නාම සාකයට මොකද කියන්නේ? කියනවා, මහානාම ඔබ බය වෙන්න එපා. මා බාහි මහානාම මහානාම ඔබ බය වෙන්න එපා. ඔබ බොහෝ කාලයක් ඔබ ශ්‍රද්ධාව දිනු කරපු කෙනෙක්, සීලය දිනු කරපු කෙනෙක්, ශ්‍රුතවන්ත භාවයේ දිනු කරපු කෙනෙක්, ත්‍යාගවන්ත භාවයේ දිනු කරපු කෙනෙක්, ප්‍රඥාව දිනු කරපු කෙනෙක්. ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා බොහෝ කාලයක් ඔබ දිනු කරපු කෙනෙක්. එනිසා කුමන සංකීර්ණ අවස්ථාවක මිය ගියත් ඔබ දුගති ගාමි වෙන්නේ නැහැ කියලා. එතකොට බලන්න මෙන්න මේ ශ්‍රද්ධාව කියන්නේ පිනතුනි, මෙන්න මේ අපාර මුලින් කියපු විශ්වාස කරන්න ඕන කාරණය නැවත නැවතත් හිතට එන්නට ඕන අපේ. ඒ විශ්වාසය තුළ හිත බැස ගන්නකොට ඒ ධර්මයේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ගැන හදවතේ ලොකු ගෞරවයක් තියෙනවා. ඒ දේශනාව ගැන ලොකු ගෞරවයක් තියෙනවා. ඒ දේශනාව අනුගමනය කරපු ස්වාමීන් වහන්සේලා, රහතන් වහන්සේලා ගැන. ඒ දේශනාව අනුගමනය කරන ස්වාමීන් වහන්සේලා ගැන හදවතේ ලොකු ගෞරවයක් තියෙනවා. එතකොට තමන්ට දවසට වැඩිපුර වාරයක් මතක් වෙන්නේ මොකද්ද? මෙන්න මේ අහොත්වා සම්බුතං හොත්වා නබවිස්සති පෙර නොති බී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මේ ස්කන්ධ පංචකයක තමන් පරිහරණය කරන්නේ කියන මේ අවබෝධය දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙනවා තමන්ට. ඒ මතක් වෙනවත් එක්ක මේක දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ගැන හදවතේ ලොකු ගෞරවයක් දිනපතාම හට ගන්නවා. එතකොට ගෙදර තියෙන හොඳම මල් ටික බුදුහාමරණ පූජා කරනවා. දානෙන් හොඳම දානේ බුදු පූජාට පූජා කරනවා. ඒ ධර්මයේ නිතර මෙනෙහි වෙනවා. ධම්මවිජය සම්බොජ්ජංගෙ පිළිදෙටම යන එක. ඒ මාර්ගයේ ගියපු සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා, චිත්ත ගෘහපතියා, හත්තාලවක නන්දමාතා, කුජුත්තරා මෙන්න මේ වගේ ශ්‍රාවකයන් තමයි තමන්ගේ යාළුවෝ වෙන්නේ ඊට පස්සේ. ඇතැම් විට ඒ යාළුවන්ගේ පින්තූර තමයි ගෙදර ගහගන්නේ. දැන් ඉන්න යාළුවන්ගේ පින්තූර කොහොමද? අද හොඳට ඉන්නවා, හෙට වෙනකොට අමනාප වෙනවා නේ. එතකොට පින්තූරයත් අයින් කරන්න වෙනවා නේ. පින්නතුනි, අපේ ආධ්‍යාත්මික ලෝකයේ මිතුරන් මෙන්න මේ සැරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, කේමාව, උප්පලවන්නාව, චිත්ත ගෘහපතිය, නන්ද මාතාව, කුජුත්තරාව මෙන්න මේ අය තමයි තමගේ යාළුවෝ. මේ අයත් එක තමයි තමන් ජීවත් වෙන්නේ. මේ අය තමයි තමන්ට මතක් වෙන්නේ. ඔව්, මේ අය තමයි සැබෑ කල්යාණ මිත්‍රයන්. මේ අය මිය ගියාට තමන්ගේ ආධ්‍යාත්මික ලෝකයේ මේගොල්ලන් තාම ජීවත් වෙනවා. ශ්‍රද්ධා සම්පතිය කියන්නේ මේක. මෙන්න මේක තමන්ට වැඩිපුර තියෙනවා නම් තමන්ට බය වෙන දෙයක් නෑ. තමන් රියානතුරේ මිය ගියත්, ලෙඩක් හැදිලා කොමා එකේ ඉඳලා බ්‍රේන් ඩෙත් වල මිය ගියත් තමන් කිසිදාක දුකට යන්නේ නැහැ. ඊට පස්සේ සීල පරිභාවිතෝ චිත්තෝ. තමන් දීර්ඝ කාලයක් තිස්සේ පංචශීලිය හොඳට ආරක්ෂා කරා. පංචශීලිය තමයි තමන්ට තියෙන ඉන්ෂුරන්ස් එක. මේක තමයි ලයිෆ් ඉන්ෂුරන්ස් එකයි හෙල්ත් ඉන්ෂුරන්ස් එකයි දෙකම මේක. පංචශීලයේ තමන්ගේ ළඟම කෙනෙක් ආශ්‍රය කරනවා නම් ගෙදර ස්වාමි පුරුෂයා, භාර්යාව, දරුවන්, තමන්ගේ යාළුවන් පංචශීලය හරියටම ආරක්ෂා කරනවා කියලා දැනගත්තොත් එයාගෙන් අපට කොච්චර ගෞරවයක් හට ගන්නවද? කෙනෙක් දන් දෙන්න පුළුවන් පින්නතුනි. නමුත් දන් දෙන කෙනාගේ ළඟ වුණත් පංචශීලය කඩවෙනවා නම් අපට එයාගෙන් ලොකු ගෞරවයක් නැහැ. මේ පහම එකපාරම ආරක්ෂා කරගන්න බැරි වෙන්න පුළුවන්. තමන් දැනට එකයි නම් ආරක්ෂා කරන්නේ ඒ දේ ගැන නිතර හිතන මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. මම හොඳ කෙනෙක්. හෙට දවසේනට මම ප්‍රාණඝාතය කරන්නේත් නැහැ, මම බොරු කියන්නේත් නැහැ, මම දෙකක් රකින්නවා. තව සති දෙක තුනක් යනකොට මම සොරකම් කරන්නේත් නැහැ කියන ස්ථාවරයට එනවා. තව කාලයක් යනකොට මම කොහොමවත් කාමවරද හැසිරෙන්නෙම නැහැ කියලා තමන් ස්ථාවරයට එනවා. තව කාලයක් යනකොට තමන් මද්දරුවිය කොහොමවත්ම පාවිච්චි කරන්නේ නැහැ කෙනෙක් කියලා දැනටම මේ පිනුතු මේ පහම රකින්න අය. නමුත් අඩුපාඩුවක් කෙනෙක්ගේ තිබුණත් මේ එක එක හරි අඩු කරගන්න බලන්න. අඩු කරගෙන මේ පහම තමන් රකින්න කෙනෙක් බවට පත් වෙන. මේක තමයි තමන්ට කෙනෙක් හම්බ වුණාම තමන් ගැන තමන්ටම දෙන්න පුළුවන් රෙකමෙන්ඩේෂන් එක. දැන් අපි කෙනෙක් හම්බ වුණාම මොනවද කියන්නේ? අපි කියන්නේ මම මේ රැකියාව කරන කෙනෙක්. අපි ඉන්නේ මේ සිටි එකේ. අපේ පුතහවල් විශ්වවිද්‍යාලේ ඉන්නේ. මම මේ උපාධිය කරේ, මට මාස්ටර් ඩිග්‍රියක් තියෙනවා, මට ડોක්ටරේට් එකක් තියෙනවා. අපේ වාහනේ මේ වගේ වාහනයක් අපි පාවිච්චි කරන්නේ. මේ ටික තමයි අපි කියන්නේ. මේ ටිකෙන් තමයි අපි කෙනෙක්ගේ හිත දිනාගෙන බලන්නේ නේ. නමුත් වෙන තුනේ තමන්ට තියෙන උපාධිය පශ්චාත් උපාධියේ ડોක්ටරේට් එකට වඩා වටිනවා. මම පංචශීල රකින කෙනෙක් කියලා කියන එක. අර සියලුම දේවල්ට වඩා ගෞරවයක් ඇති වෙන මොකද්ද? ඔබ පංචශීල රකින කෙනෙක් කියලා දෙන්න පුළුවන් නම් පින්තුනේ මේ රටේ එහෙම සමහර අය කරනවා. මේ රටේ ඉපදිච්ච සමහර එකපාර පංචශීල ආරක්ෂා කරන්නේ කාලයක් යයි. දැන් මාස ගාන කවුරුදු ගාන ධර්ම පන්ති වලට එනවා. භාවනා පන්ති වලට එනවා. ඇවිල්ලා දැන් ওই ඊස්ට් කෝස්ට් එකේ හැමම තියෙන ස්ථානවල පන්සල්වල ඒ අයගේ පංචශීල සමාදන් කරවීමේ ලොකු උත්සව තියෙනවා. ඒක හරියට ග්‍රැජුවේෂන් එකක් වගේ. ඒක උපාධි ප්‍රදාන උත්සවයක් වගේ. එදාට තමයි ඒ අය තමන්ගේ ජීවිතේ ඉහළම දේ ලැබුණා කියලා සතුටු වෙන්නේ. එදායින් පස්සේ යාල කියන මම පංචශීල ආරක්ෂා කරන කෙනෙක් කියලා කියනවා. අපි ડોක්ටර් කෙනෙක් නැත්නම් ડોක්ටරේට් එකක් තියෙන කෙනෙක් කියන මට්ටමේ මේ කට්ටිය කියන්නේ මොකද්ද? දැන් මම පංචශීල ආරක්ෂා කරන කෙනෙක් කියලා කියනවා. එදා ඉඳලයා කිසිදාක පංචශීලේ කඩන්නේ නැහැ. ඒ නිසා පිනතුනි ඔබත් රකින්න ඔබගේ ළඟම අයටත් මේක පුරුදු කරන්න ඔබේ දරුවන්ට පුළුවන් නම් මුලදී සල්ලි දීර හරි මේකට යොමු කරවන්න. මුලදී අමාරුයි දැන් මේක. පොඩි ගානක් නෙමෙයි ලොකු ගානක් දීලා හරි ඩොලර් 5000ක් හරි කමන්නේ නැහැ දීලා කොහොම හරි දරුවෝ මේකට යොමු කරන්න. එදාට පින්නතුනේ ඔබට තියෙන සැනසීම දරුවා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් විද්‍යාඥයෙක් වෙනකොට වඩා ඔබට දරුවා ගැන එදාට සතුටක් ඇති වෙනවා. මගේ පුතා මගේ දුව දැන් පන්සල රකින කෙනෙක්. එදාට ඔබ දරුවා ගෙදරින් පිටත් වෙනකොට කීයටද යන්නේ? දරුවා ගෙදරට කීයටද එන්නේ කියලා කොහෙද ගියේ කියලා එදාට ඔබට ප්‍රශ්න කරන්න ඕන වෙන්නේ. එදාට ඔබ දරුවන්ගෙන් සාල්පුරසකින් බහරයෙන් අහන ඔබ කීයටද යන්නේ කීයටද එන්නේ කියන එක විතරයි අහන්නේ. කොහෙද යන්නේ මොකද්ද කියලා එදාට ඔබට සැකයක් බියක් නැහැ. ඒ නිසා පංචශීලය කියලා කියන්නේ ධර්මයේ සඳහන් වෙනවා අභයන් දේති අවේරන් දේති අභ්‍යාපජ්ජන් දේති කියලා සඳහන් කරනවා. පංචශීලය ආරක්ෂා කරනවා කියන්නේ ලෝකෙට අභය දානිය දීම. නිර්භය භාවය දීම මෛත්‍රිය දන් දීම ලෝකෙට කියන. දැන් බලන්න පිනුතුනේ බලන්න මේක අපට එච්චර හිතෙන්නේ නැහැ. දැන් පංචශීලෙන් එකක් හරි කෙනෙක්ගේ කඩ වෙනවා නම් අපි කිමු හොරකම් කරනවා කියලා කෙනෙක්. දැන් අපි කිව්වොත් දැන් අද මෙතෙන්ට ඇවිල්ලා හොරකම් කරන කෙනෙක් කියලා කිව්වොත් ඔබ එකපාරම බලන්නේ මොකද්ද? බෑග් එක බලන්නේ නේ. කොච්චර බය නැද්ද නේ? ඒ එක පංචශීලෙන් එකක් කඩ වෙනකොට එච්චර බය නැහැ. පහම කඩ වුණොත් කොච්චර කෙනෙක් බයක් හට ගන්නවද නේ? ඔව්. එතකොට පහම ආරක්ෂා කරන සමාජයක් නම් මේ තියෙන්නේ. අපිට මේ ගෙදර ලොක් එකට මෙච්චර වීදම් කරන්න ඕනේ නැහැ නේ? CCTV කැමරා එලාම් කොච්චර අපිට වීදම් අඩු වෙනවද නේ? වාහනය නම් ලොක් කරන්න ඕනේ නැහැ වෙනතන. අද මේ සොරකම නිසා ඒ එක දේ කඩවීම නිසා අපට කොච්චර මිලමුදල් වියදම් කරන්න වෙලා තියෙද? කොච්චර බයක් අපිට තියෙද? බලන්න බුදුදහමෙන් ලබා දෙන මූලික නිර්භයතාවයේ සුරක්ෂිතභාවයේ ඉන්ෂුරන්ස් එක ඇෂුරන්ස් එක තමයි පංචශීල කියලා කියන්නේ. ඒ නිසා කෙනෙක් පංචශීල ආරක්ෂා කරනවා කියලා කියන්නේ මොකද්ද? එයා එකාතකින් මේ ජීවිතයේ නිර්භයතාවයේ සුරක්ෂිතභාවයට පත් වෙන විතරක් නෙවෙයි. එයාට ලොකු රැකවරණයක් යාට ලොකු පිළිසරණක් තියෙනවා. මොකද්ද? යා කිසිදාක අපාගත වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමන්ට කොච්චර ජීවිතය අභියෝග ආවත්, කොයිතරම් කරදරවලටපත් වුණත්, කොයිතරම් අඳුරු අවස්ථාවක ජීවිතය අවසානයටපත් වුණත්, ඔබ කිසිදාක දුගතියට යන්නේ නැහැ. ඔබට මෙන්න මේ ලක්ෂණය ඔබ පංචශීලය ආරක්ෂා කරා නම්, ඒ වගේම තමන් පංචශීලය රකින්න බව නිතර නිතරම සිහි කරන්න ඕන. හැමදාම පින්නතුරි කල්පනා කරන මම පංචශීල ආරක්ෂා කරන කෙනෙක් කියලා. ඒක කුසලයක්. ඒක සීලානුසුති භාවනාවක්. තමන් රකින්නවා කියලා විතරක් ඉන්න එපා. ඒක නිතර නිතරම රකින්න බව මෙනෙහි කරන්න. ඒක තමයි තමන්ට අවසාන මොහොතේ මතක් වෙන්නේ. එතකොට ශ්‍රද්ධා සම්පදාව, සීල සම්පදාව, ඊට පස්සේ ඡාග සම්පදාව. ඡාගය කියන්නේ මොකද්ද? ඔව්. ඡාගී සිවුම අපිට බොහෝ විට මතකින දීම කියලා නේ. වාද්‍යවා දෙනවා නම් ඡාගී කියලා හිතන්නේ නේ. ඒකත් දාන එක්තරා ලක්ෂණයක් තමයි පින්නතුනි. හැබැයි දීමයි දීමට කියන්නේ දානය කියලා. දානයයි ඡාගේ අතර වෙනසක් තියෙනවා. ඡාගේ කියන්නේ අත්හැරීම. දීම කියන්නේ ඇතැම් විට කුමන හෝ දෙයක් බලාපොරොත්තු වෙන දෙන්න පුළුවන් කෙනෙකුට. එකක් දීලා දෙකක් ගන්න බලාගෙන දෙන්නත් පුළුවන්. එතකොට ඡාගේ කියන්නේ මොකද්ද? ඇත්තටම ගන්නව නම් යමක් අත්හැරීම. ඒක ස්වාමින් වහන්සේටම කියනවා පූජ කරන්න ඕනේ නැහැ. ආම වශයෙන් ඔබට දැනට තියෙන දේපල ටික ධනෙ ටික ඔබේ ඇස් දෙක පියවෙන මොහොතේ ඔබේ දරුවන්ට හරි අත්හරින්න පුළුවන් මානසිකත්වයක් ඉන්න. ඔබ දැනට ඔබට ඔබ ආදරය කරන ඔබට වටිනාම කෙලෙහි දෙන සම්පත් ටිකක් තියෙනවා නම් ඔබ ඊටාම ආදරය කරන ළඟින් ඉන්න ඥාතිවරයාට ඒක මුළු හදවතින්ම අත්හරින්න පුළුවන් මානසිකත්වයක් ඉන්න. ඒක හැබැයි මරණාසන්න මොහොතේදී කරන්න බෑ මේක. මේක කලින් හිතලා තියන්න ඕනේ. කලින් පුහුණු කරලා තියන්න ඕනේ මේක. නැත්නම් අර අන්තිම මොහොතේ මේකට ඇලෙනවා. මේක අත්හැරගන්න බෑ පින්නතුනි. මේක හිතන්න එපා ලොකු දාන දුන්නට කටින පින්කම් කරාට මේක ලේසියි කියලා. කටින පින්කම් නෙවෙයි පින්නතුනි. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ප්‍රධානතම දාණය අසද්දෘශ මහා දාණය දෙන්න මූලික වෙච්ච කෝසල මල්ලිකාවටත් බැරි වුණා සුගතිගාමි වෙන්න. එහෙනම් කඩින පින්කම් ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. අපි හිතන් ඉන්නේ කඩින පින්කමක් කරගමම හරි සුගතිය හරි කියලා නේ නේ. එහෙම නැහැ පින්නතුනි අපට නිකන් බොර පොරොන්දු දෙන්න බෑ. ඔබ පන්සල් ගානක් පූජා කරත් ඔබට එහෙම රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න බෑ. ඔබේක මනසින් කොයි තරම් දුරට අත්හැරලාද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මෙතන ඉතාම වැදගත් කාරණයක් මේ කියන්නේ දන් දීම සහ අත්හැරීම දෙක අතර තියෙන වෙනසයි මේ කියන්නේ. අසද්දෘශ මහා දාණය දුන්නත් එයාගේ මේ ලෝභකම අඩු වෙලා නැහැ පින්නතුනි. මේ බැඳීම අඩු වෙලා නැහැ. රූප ශබ්ද ආදී දෙතින බැඳීම අඩු නොවනොත් ඒ රූපයක් අල්ලගෙන ගිහලා අවසාන මොහොතේ ඒ තුලින් දුගතියට යන පුළුවන්. එනිසා ඡාග සම්පදාව කියලා කියන්නේ තමන් සංකත දේ අත්හරින තියෙන මානසික සෝදානම. තමන්ට මේ මොහොතේ සම්පත් ටිකක් තියෙනවා නම් ඕනම මොහොතක අපේ ජීවිතය අහිමි වෙන්න පුළුවන්. ඒ අහිමි වෙන්න මොහොතේ නිදහසේ ඒ ටික අනිත් අය කෙරෙහි අත්හැරලා කුරුල්ලෙක් වගේ අහසේ පියාඹලා යන කුරුල්ලෙක් වගේ නිදහසේ යන්න පුළුවන් මනසක් හිතක් හදාගෙන ඉන්න. අන්න ඒකට තමයි ඡාග සම්බදාව කියලා කියන්නේ. ඒක දන් දොන්නට විතරක් කඩගන්නේ නැහැ පින්නතුනි. දානය දෙන්නේ ඔබ තෘෂ්ණා දෘෂ්ටි මාන සහිතව නම් ඔබේ මේ පරමාර්ථය ඉෂ්ට වෙලා නැහැ. දාන දෙනකොට තෘෂ්ණාව අඩු වෙන්න ඕන, මාන්‍ය අඩු වෙන්න ඕන, සක්කාය දිට්ඨි අඩු වෙන්න ඕන. අන්න එහෙම දුන්නා නම් තමයි දානය සාර්ථක වෙලා තියෙන්නේ. ඊළඟ දේ තමයි සුතමේ වාරේ ධර්මඥානය තමන්ට තියෙනට ඕන. අන්නේ ධර්මඥානය තිබ්බ තරමට තමන්ට සුගතිය තහවුරු වෙනවා. දැන් මේ අහන ධර්මයේ ඊළඟට පඤ්ඤා සම්පදාව ප්‍රඥාව ගැන කම්මසගත සම්මාදිටිය චතුසත්‍ය සම්මාදිටියත් වෙනවා දෙතන ප්‍රඥාව අවදි වෙන විදිහට නිතර නිතර ධර්ම ශ්‍රවණය සුතමේ පඤ්ඤාව චින්තාමේ ප්‍රඥාව භාවනාවේ ප්‍රඥාව දිනු කරගන්නට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ දා මහානාම සාකිට කියන්නේ මොකද්ද? මහානාම ඔබ කාලයක් බොහෝ කාලයක් ඔබ ශ්‍රද්ධාව පුහුණු කරපු කෙනෙක්, සීලය පුරුදු කරපු කෙනෙක්, ත්‍යාගවන්ත භාවය පුරුදු කරපු කෙනෙක්, ශ්‍රුතවන්ත භාවය පුරුදු කරපු කෙනෙක්, ඔබ ප්‍රඥාව දිනු කරපු කෙනෙක්. ඒ නිසා ඔබ කුමන සංකීර්ණ අවස්ථාවක මිය ගියත් ඔබ දුගතිගාමි වෙන්නේ නැහැ කියලා උදාහරණයක් කියනවා. එක්තරා ගහක් තියෙනවා. ඒ ගහක් තියෙන්නේ ගඟක් ළඟ. ගඟක් ළඟ තියෙන ගහ කෙලින් නෙවෙයි තියෙන්නේ ගඟ පැත්තට නැවිලා තියෙන. ගඟ පැත්තට තියලා නැවිලා තියෙන ගහ මුල කොයි පැත්තෙන් කැපුවත් ගහ වැටෙන කොහටද? ගහ වැටෙන ගඟාවට. අන්න ඒ වගේ තමයි මෙන්න මේ පහට බරවනන් ජීවිතයේ තියෙන්නේ. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව පැත්තට නැඹුරු වෙලා නම් තියෙන්නේ. තමන් කොයි අවස්ථාවක මිය ගියත් තමන් සුගතියටම යන්නේ. නමුත් සමහර කෙනෙක් නැමිලා තියෙන මේ පැත්තට නෙමෙයි පින්කම් කළා තියෙනවා කරාට නැමිලා තියෙන අනිත් පැත්තට. මොන පැත්තටද? තෘෂ්ණා දෘෂ්ටි මාන පැත්තට තමයි නැමිලා තියෙන්නේ. එතකොට වැටෙන්නේ අනිත් පැත්තට වැටෙන්නේ. ඒ නිසා තමන් කල්පනා කරන්න ඕන තමන් කෙලින්ම තියෙන ගහද්ද ශ්‍රද්ධා පැත්තට නැමිච්ච ගහද්ද තෘෂ්ණාදී පැත්තට නැමිච්ච ගහද්ද කියලා තමන් බලන්න. මේක පින්කම් වල ප්‍රමාණයෙන් තේරුම් ගන්න බෑ මේක. තින්කම් වලට කොච්චර වේදන් කළ තියේද කියන මට්ටමෙන් තේරුම් ගන්න බෑ මේක. මේක තීරණය කරන්නේ කොයිතරම් දුරට තමන්ගේ හිත හදාගෙන තියෙනද කියන කාරණය මත. එතකොට පින්නතුනි මේ සද්ධර්මයෙන් තමන්ට ලැබෙන ප්‍රධානතම අනිසංසය තමයි මේ සුගතිය කියන කාරණය. දෙක තමයි ධර්මාභෝධය කියන කාරණය, දුක නිදහස් වීම කියන කාරණය. එතකොට බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක සූත්‍රයේදී ප්‍රධාන වශයෙන් දේශනා කරන්නේ මොකද්ද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යය සහ එහි ත්‍රිපරිවර්ත ද්වාදසාකාරය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන විදියට මේ තුන 12 ආකාරයකට විස්තර කරලා තියෙනවා. දුක්ඛ සත්‍යය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන, සමුදය සත්‍යය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන, නිරෝධ සත්‍යය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන, මාර්ග සත්‍යය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන විදියට අර කරුණු හතර තුනෙන් වැඩි වෙලා 12ක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මුලින්ම බුදුහාඳුරාරේ ඇත නැත කියන අන්ද දෙක නැත්නම් කාමසුකලේ කාණ යෝගයේ සාර්ථකිර මතන යෝගී කියන අන්ද දෙකෙන් දුර වෙලා මධ්‍යම ප්‍රතිපදාවට එන්න කියලා දේශනා කළා. එතකොට මෙන්න මේ අන්ත දෙකෙන් දුර වීම ඊටම වැදගත්. මේක බුදුරජාණන් වහන්සේ නොයෙක් සූත්‍රවල දේශනා කළා තියෙනවා. දැන් කරණීයමෙත සූත්‍රය දේශනා කරනවා දිට්ඨින් කනුපගම සීලවා දස්සනෙන සම්පන්නෝ කියලා. මහා කච්චාන සූත්‍රය දේශනා කරනවා කච්චාන ගොත්තට අති සංඛේව නති සංඛේව ඇතසා නැත කියන අන්ත දෙක දේශනා කරනවා. ඒතර මොකන්ද මේ අන්ත දෙක? එකක් තමයි ලෝකයේ තියෙනවා කියන හැඟීම. ඒ කියන්නේ අපේ ඇසක දැකපු ලෝකේ එක දිගටම තියෙනවා කියන හැඟීම. ඒකට කියන ශාස්ත්‍ර දෘෂ්ටිය කියලා. ඒකට කියන ඇත කියන අන්තය කියලා. තව දෘෂ්ටියක් තියෙන නැත කියන අන්තිය උච්චේත දෘෂ්ටිය. ඒ කියන්නේ මේ හැට බේන කිසිම දෙයක් ලෝකේ නැහැ කියන එක. ඒකත් බුදු දහමේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට මේ ඇතසා නැත කියන අන්ත දෙකම දුර වෙලා බුදු දහමෙහි වෙන සුවිශේෂී දර්ශනයක් ඉදිරිපත් කරන න්‍යාය. ඒ මොකද්ද? ඒ න්‍යායට තමයි කියන පරිසම්පාදයේ ඉදාපචිතාවය නැත්නම් හේතුඵල ධම කියලා කියන්නේ. ඒ මොකද්ද? ඉති ඉමස්මින් සති දං හෝති මේ ඇති කල්හි මේ තියෙනවා මේ නැති කල්හි මේ නැහැ කියන කාරණා. එතකොට මේක පින්නතුනේ දැනට අපි හිතන් ඉන්න අනිත්‍යතාවයට වඩා වෙනස් කාරණයක් මේක. මොකද අපි සාමාන්‍යයෙන් අනිත්‍යතාවය කියලා කියන්නේ කැඩෙනව බිඳෙනවා ලෙඩ වෙනවා කියන ඒවා තමයි අනිත්‍ය කියලා හිතන් ඉන්නේ. ඒක පින්නතුනේ ඇත්තටම ඒකට කියන්නේ විපරිණාමය කියලා. ඒකට කියන්නේ change in කියලා. අනිත්‍ය කියලා කියන්නේ impermanence. impermanence කියන එක ඊට වඩා සියුම් අර්ථයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ඒක මූලික වෙලා තියෙන්නේ පටිසම්පාදය uppāda vaya dhammino කියන කාරණේ. අනිත්‍යවත සංඛාරා uppāda vaya dhammino. ඒ කියන්නේ පින්නතුනේ සරල උදාහරණයක් ගත්තොත් දැන් බලන්න මෙන්න මේ શબ્දය. දැන් මේ සද්දය කියන කාරණය. දැන් මෙන්න මේ ලේ කෑල්ල කැඩෙනවා බිඳෙනවා මේක කවදා හරි දිනාපත් වෙනවා කියන එක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මේ බෙල් එකත් නිරුද්ධ වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් කැඩෙලි බිඳෙලි යනවා කියන එක. මේ හැටි සද්දයක් නිරුද්ධ වෙලා යනවා වෙනස් වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට. ඒක අමාරු වන්නේ නැහැ. ඒක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඕනේ නැහැ. එතකොට බුදුදහමේ මොකක්ද කියන සුවිශේෂී දර්ශනය? ඒ තමයි මේ ශබ්දය කලින් තිබිලා මෙතෙන්ට ආව නෙවෙයි. මේ මොහොතේ හේතු නිසා ශබ්දය හටගත්තා. හේතු වල එකතු වෙන ශබ්දය හටගත්තා. හේතු නිරෝධෙන් එතනම නිරුද්ධ වුණා. එතකොට මේ ශබ්දය අතීතයෙන් වර්තමානයට ආවෙත් නෑ, වර්තමානයෙන් අනාගතයට යන්නෙත් නෑ. ඒ විතරක් නෙවෙයි හේතු නිසා ශබ්දය හටගත්තා. හේතු නිසා හටගත්තු ශබ්දය එක හේතුවකටවත් අයිති නැහැ. මේ සද්දය මේකට අයිතිත් නැහැ, මේ බෙල්ලකට අයිතිත් නැහැ, මගේ කනට අයිතිත් නැහැ, සෝත විඤ්ඤාණයට අයිතිත් නැහැ. හැබැයි මේ එක හේතුවක් හරි නොතිබ්බනම් මේ සද්දය හටගන්නේ නැහැ. එතකොට අපි ඇහෙන් රූපයක් දකිනකොටත් මේක වෙන්නේ, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක්, දිවෙන් රසයක්, කයට පහසක්, සිතට අරමුණක්. මේ හැම දෙයකම තත්ත්වය මොකද්ද? අහුත්වා සම්බුතං උත්පාන වූසති, පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. Not being occurred comes to occurrence, being occurred will not go to occurrence. නමුත් අතීතයේ හේතු ටික වර්තමානයේ කිසියම් බලපෑමක් කරනවා, වර්තමාන කාරණේ අනාගතයට බලපෑමක් කරනවා. ඒ සම්බන්ධය නෑ කියන්නේ. හැබැයි සංතතියක් වශයෙන් එක දිගට යන එකක් මේ ලෝකේ නෑ. එතකොට මෙන්න මේ දර්ශනයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදා විදිහට දේශනා කළේ. අන්ත දෙකෙන් දුර වෙන්න කියලා දේශනා කළේ මේකයි. මෙන්න මේ දෙක ප්‍රත්‍යක්ෂ කරන කල යුතු බව දැනගත්තු ගමන්ම ඔහුට ඊට පස්සේ මාර්ගය පැනවෙනවා. මේ අසා දැනගන්න එක සුතමේ ඥානෙ, මේක විෂන් එක. විෂන් ඉස් ෆස්ට් දෙන් මිෂන්. මිෂන් එක මොකද්ද? මිෂන් කියන්නේ ආරස්සංගික මාර්ගය. නැත්නම් සතිපට්ඨානය, නැත්නම් සීල සමාධි ප්‍රඥා. ඒ කල යුතු දේ තමයි මිෂන් එක කියලා කියන්නේ. එතකොට බුදුදහමේ විෂන්හෙකුත් තියෙනවා, මිෂන්හෙකුත් තියෙනවා. විතරක් නෙවෙයි, බුදුදහම වටිනා කාරණයක් තියෙනවා, රිසල්ට් එකකුත් වෙන්නවා. දැන් බොහෝ ආයතන වලට ඇතුළු වෙනකොට ඔබට බෝඩ් එකක් බලාගන්න පුළුවන්. මොකද්ද බෝඩ් එකේ තියෙන්නේ? විෂන් ඇන්ඩ් මිෂන්. අවර් විෂන්, අවර් මිෂන්. බුදුදහම මේ දෙක විතරක් නෙවෙයි, බුදුදහමේ රිසල්ට් එකක් වෙන්නවා. විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති. නැත්තම් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති. මේක තමන්ගේ හිතේ කෙලෙස් නිරුද්ධ වෙච්ච පමණට තමන් දන්නවා. මෙන්න මේ පමණට තමන්ගේ හිතේ කෙලෙස් නිරුද්ධුණා කියලා තමන්ට මේ රිසල්ට් එක ගැන අවබෝධයක් තියෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය විස්තර කිරීමේදී දැන් ඔබ ඊටාම කල්පනාවෙන් ඉන්න, දැන් ටික ටික ගැඹුරට යන්නේ. එතකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා හතරක් දේශනා කරනවා. දුක්ඛ සත්‍ය කියලා කෙටියෙන් කියනවා නම්, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණපි දුක්ඛං, අපේ සංපයෝග දුක්ඛෝ, තෙහි විපයෝග දුක්ඛෝ කියන කාරණා ටික. ඒ අපිට සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන්. එතකොට සමුදය සත්‍ය කියන්නේ මේ දුකට හේතුව, දුකට ආසන්නතම හේතුව තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. එතකොට පින්නතුනි මෙතෙන්දී අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. බුදුදහමේ කිසියම් හේතුවක් කියනකොට කියන්නේ නිතරම ආසන්නතම හේතුව තමයි කියන්නේ. දැන් ඔබ මෙතෙන්ට එනකොට ඔබ එන්න හේතු වෙච්ච ආසන්නතම කාරණේ මොකද්ද? ඇතැම්ද මේ ස්වාමීන් වහන්සේට තියෙන ආදරේ, ගෞරවය. කෙනෙකුට කියන්න පුළුවන් අපේ අම්මා තාත්තා නිසා මෙතෙන්ට ආවි කියලා නේ. අම්මා තාත්තා නොහිටියේ නම් මට ජීවිතේකුත් නෑ, මට මෙතෙන්ට එන්නත් බෑ කියලා නේ. එහෙම මුලටම යන්නේ නෑ බුදුදහමේ. යංගිත කාරණයක් ඉස්සර ගන්නකොට කියන්නේ ආසන්නතම කාරණේ තමයි ඉස්සෙල කියන්නේ. හැබැයි ආසන්නතම කාරණේ කියලා ඊට පස්සේ මුල් කාරණයක් කියනවා පස්සේ. ඔව්. එතකොට ආසන්නතම කාරණේ තෘෂ්ණාව. තෘෂ්ණාවේ නම් මුලට බලන් ගියාම තණ්හාවට හේතුව වේදනාව කොහොම ගිහිල්ලා ගිහිල්ලා මුලටම යනකොට අවිද්‍යාව පත්‍ය සංඛාරය කියලා දෙයක් පේනවා. එතකොට දුක්ඛ සමුදය, දුකට හේතුව කියලා කියන්නේ the cause of suffering is attachment to craving. එතකොට දුකට හේතුව, ආසන්නතම හේතුව කියන්නේ තෘෂ්ණාව ඇලීම. ඒකට තව හේතුන කාරණා ගානක් තියෙනවා. මුලටම ගියාට පස්සේ නොදැනීම නිසා තමයි මේක හටගන්නේ. ඊළඟට දුක්ඛ නිරෝධය මොකද්ද? දුක්ඛ සමුදය කියලා කියන්නේ යායන් තණ්හා, පෝනෝ, භවික, අනන්‍ය, රාග, සාරකා කියන විදිහට ඒ තැන්වල තියෙන ඇලීම. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා විදිහට. ඊළඟ කාරණය තමයි දුක්ඛ නිරෝධය. යෝ තස්සා ඒ වාසීසි විරාග නිරෝධා ආදි වශයෙන් සඳහන් කරන ඒ තෘෂ්ණාව ඉතුරු නැතුවම නිරුද්ධ කිරීමට කියනවා දුක්ඛ නිරෝධ සත්‍ය කියලා. ඊළඟට මාර්ග සත්‍ය අයමේ වරිය වට්ටංගික මග්ගෝ. මේ අරසිංහ මාර්ගයට තමයි මාර්ග සත්‍ය කියලා කියන්නේ. පින්නතුන් මේක තමයි අපි උගා කාලයක් අහලා තියෙන කාරණේ. මේක අපිට තේරුම් ගන්න අමාරු නැහැ. අපි දහම් පාසලක යන කාලෙත් මේක තේරුම් ගත්තනේ. ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට අපි ලිව්වනේ මේක. දුක කියන්නේ ජාති ජරා මරණ කිප්පෙක කිව්වා, සම්පේ සත්‍ය කියන්නේ තෘෂ්ණාව කිව්වා, නිරෝධ සත්‍ය කියන්නේ නිවන කියලා කිව්වා, මාර්ග සත්‍ය කියන්නේ අරසිංහ මාර්ගය කියලා කිව්වා. අපේ ජීවිතවල වෙනසක් වුණාද? වෙනසක් වුණේ නැහැ. පින්නතුන් විභාගය නම් සමත් වුණා වෙන්න පුළුවන් නේ. වෙනනම් වෙනසක් වුණේ නැහැ. ඔව්. ඊටත් වඩා තියෙන කාරණයක් ඒ මොකද්ද? මේකේ තව ගැඹුරු කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? දුක කියලා කාරණයක් තියෙනවා. දුක සත්‍ය කියලා කාරණයක් තියෙනවා. සමුදය කියලා කාරණයක් තියෙනවා. සමුදය සත්‍ය කියලා කාරණයක් තියෙනවා. නිරෝධය කියලා කාරණයක් තියෙනවා. නිරෝධ සත්‍ය කියලා කාරණයක් තියෙනවා. මාර්ගය කියලා කාරණයක් තියෙනවා. මාර්ග සත්‍ය කියලා කාරණයක් තියෙනවා. අන්න ඒක අපට හරියට තේරෙලා නැහැ. ඒක තේරුම් ගන්න නම් ධම්මචක්ක සූත්‍රය විතරක් මාදී. ධම්මචක්ක සූත්‍රයේ ඇහුවේ බොහොම ප්‍රඥාවන්ත අය. එයාට කෙටියෙන් අහනකොටම තේරුණා මේක. යං කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන එක ශනිකව ප්‍රත්‍යක්ෂ වුණා. නමුත් අපි ඇත්තට gifted අය නෙවෙයි. අපට ඊට වඩා තව reference වලට යන්න වෙනවා. අන්න එහෙම යනකොට අපට කාරණයක් අහුවෙනවා. දුකයි දුක සත්‍ය කියලා දෙකක් තියෙනවා. දුක කියන්නේ මොකද්ද? සාමාන්‍ය ලෝකයේ තියෙන කායික මානසික දුක් ටික. ඒක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න ඕනේ නැහැ. ඒක පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න ඕනත් නැහැ. ඊට වඩා සියුම් කාරණයක් බුදුදහම තුල තියෙනේ මොකද්ද? ඒ තමයි කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං. කායික දුකත් චේතසික දුකත් හැර යමක් වෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය. ඒක දුක නෙවෙයි කියලා. If there are anything besides physical suffering and mental suffering, that is the noble truth of suffering. That is not suffering. ඔන්න පින්නතුනි. මෙන්න මේක තේරුම් ගැනීම තමයි ඔබේ දක්ෂතාවය කියලා කියන්නේ. ඔබ කොච්චර උගත් කෙනෙක්ද? ඔබ ගිහපු ඉස්කෝලේට, ඉගෙනගත්තු විශ්වවිද්‍යාලයට, ඔබ ඇසුරු කරපු මිත්‍රයන්ට හැම දෙනාටම දෙන්න පුළුවන් වටිනාම දේ තමයි මෙතන මේ තියෙන්නේ. වටිනාකම. කායික දුකක්, චේතසික දුකක් නොවන යම් කිසි දෙයක් තියෙනවා. අන්න ඒක තමයි දුක සත්‍ය කියලා කියන්නේ. ඒක දුක නෙමෙයි. මේක තමයි පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන්නේ පෙර නොයසු විරු ධම්මස් පාලුණා කියන්නේ මෙන්න මෙතෙන්ට. මේක ලෝකයේ කෙනෙකුට කොච්චර දිනු කෙනෙක් වුණත්, අහසින් යන්න පුළුවන් කෙනෙක් වුණත්, ලෝකයේ ඉහළම විද්‍යාඥයෙක් වුණත් කිසිම කෙනෙකුට හිතල නෙවෙයි හීනකින්වත් නොහිතන දෙයක් මේක. කායික දුකයි චේතසික දුකත් නොවන යමක් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපේ ඇහැට රූපයක් පතිත වෙන මුල් අවස්ථාව. කනට ශබ්දයක් පතිත වෙන මුල් අවස්ථාව. නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක් ලැබෙන මුල් අවස්ථාව. ඒ මුල් එක්ස්පීරියන්ස් එක දුකක් සැපක්වත් නෙවෙයි. ඒක නියුට්‍රල්. කයට ලැබෙන එකේ කායික වේදනාවක් තියෙන පුළුවන්. හැබැයි ඒකත් තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය. ඒ මුල් එක්ස්පීරියන්ස් එක ඊටාම ක්ෂණිකව හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒක නිතරම තේරුම් ගන්නේ නිරුද්ධ වුණාට පස්සේ මනෝවිඤ්ඤාණය. එතකොට මේ මුල් අවස්ථාවේදී අපිට මේක තේරුම් ගන්න බෑ. නිතරම තේරුම් ගන්නේ ඒක නිරුද්ධ වුණාට පස්සේ. මේ මුල් අවස්ථාවට කියන්නේ විඤ්ඤාණ චර්යා කියලා. අනේ මුල් අවස්ථාවට තමයි කියන්නේ පබස්තර මිදම් බෙක්වේ චිත්තං කියලා. අන්න ඒකටයි කියන්නේ පකති පරිසුද්ධ මිදම් විඤ්ඤාණං කියලා, චිත්තං කියලා. ඒ මුල් ස්කන්ධ පංචකය ඒක දුකක්වත් නෙවෙයි, සැපක්වත් නෙවෙයි, කුසලයක්වත් නෙවෙයි, අකුසලයක්වත් නෙවෙයි. ඒක උපේක්ෂාසගතයි, ඒක නියුට්‍රල්. නමුත් ඒක ඊටාම ෂණිකයි. ඒක ඒ මොහොත තුලදී තීරුම් ගැනීම කරන්නත් බෑ. එනිසයි සඳහන් කරන්නේ පංචහි විඥානේ හේකින්චි ධම්මං පටිවිදානාති කියන. පංච විඥානයන්ගෙන් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මෙන්න මේ පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. අඤ්ඤත්‍ර අබිනිපාතමත්තා අරමුණ ඉන්ද්‍රියට ආයතනයට පතිත වීම පමණයි. මුල් එක්ස්පීරියන්ස් එක විතරයි, මුල් වර්ණ රූපය, ශබ්ද රූපය ආදී මුල්ම ස්වභාවය විතරයි මේ මුල් අවස්ථාවේ තේරුම් ගන්න පුළුවන්. ඒක නිතරම තේරුම් ගන්නේ ඒ මුල් එක්ස්පීරියන්ස් එක නිරුද්ධ වුණාට පස්සේ. මෙන්න මේ මුල් අත්දැකීමට තමයි කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. හැබැයි ඊළඟ පියවරදී දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච. Physical suffering and mental suffering are the suffering and the noble truth of suffering as well. එතකොට දැන් ආදාපෙ විඳින කායික ජාති දුක, ජරා දුක, ව්‍යාධි මරණ ක්‍රියා ප්‍රයෝග ආදී දුකක් තියෙනවා නම් ඒකට දුක කියලා කියනවා ලෝක විවහාර මට්ටමින්. ඒකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඇයි ඒකට හේතුව මේ දුකට පාදක උනේ අර මුලින් හටගෙන නිරුද්ධ වෙච්ච දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය පාදක කරගෙනයි මේ දුක හටගත්තේ. ඒ නිසා හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක්ඛ සත්‍යකුත් වෙනවා. හැබැයි දුක කියන එක දුකක්, දුක්ඛ සත්‍ය කියන එක දුකක් වෙන්නේ නැහැ. හැම දුකක්ම ලැඩවීම, මරණය ආදී හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක්ඛ සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක්ඛ සත්‍යක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? දුක්ඛ සත්‍ය තියෙන, එහෙත් දුක් නොවිඳින පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ කවුද? රහතන් වහන්සේ. රහතන් වහන්සේට දුක්ඛ සත්‍ය තියෙනවා. පංචස්කන්ධය හට ගන්නවා විපාක මට්ටමේදී. නමුත් උන්වහන්සේට ඒක සක්කාය බවට, පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ ලෝකෙට ඒක දුකක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා පංචස්කන්ධයේ එතනම නිරුද්ධ වෙන බව යත්ත නාමංච රූපංච අසේ සංඝපරුජ්ජති කියන එක, නාම රූප දෙක එතනම නිරුද්ධ වෙච්ච බව පිරිසිදු උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ. ඒ නිසා නිරුද්ධ වෙච්ච කිසිම දෙයක් කායික වේදනාවක් එන්න පුළුවන්. හැබැයි ඒක මානසික දුකක් බවට යන්නේ නැහැ. එතකොට හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක්ඛ සත්‍යක්ම දුකක් වෙන්නේ නැහැ. දුක්ඛ සත්‍ය පමණක් තියෙන දුක් නොවිඳින පිරිසක් මේ ලෝකේ ඉන්නවා. සරල උදාහරණයක් කිව්වොතින් හැම කාර් එකක්ම කාර්යයකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම ස්වාමීන් වහන්සේ කෙනෙකුත් වෙනවා, මිනිසෙකුත් වෙනවා. හැබැයි හැම මිනිස්සෙක්ම ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙවෙයි. එතකොට කෙටියෙන් මේකයි අපිට තියෙන වෙලාව හැටියට මේක සාකච්ඡා කරන්නේ. අපි අන්තිමේදී ප්‍රශ්න අහන්න දෙන වෙලාව. ඊට පස්සේ තවත් වැඩිගත් කරුණු ටිකක් තියෙනවා. ඊට පස්සේ දුක්ඛ සමුදයක් කියන කාරණය. සමුදය සහ සමුදය සත්‍ය කියන කාරණය. සමුදය කියන්නේ මේ දුකට හේතුව තෘෂ්ණාව. සාමාන්‍ය සමුදය කියන්නේ බාහිර තියෙන හේතුව, නැත්තම් බාහිර ලෝකෙට තියෙන ආසාව. සාමාන්‍ය කෙනෙකුගෙන් දුකට හේතුව මොකද්ද කියලා ඇහුවොත් ඔහු කියන්නේ දරුවට තියෙන ආසාව, අම්මට තාත්තට තියෙන ආසාව, ඊඩමට ගෙදරවලට තියෙන ආසාව කියලා කියන්නේ. ඒක පින්නතුනේ සමුදය. ඒක සමුදය සත්‍ය නෙවෙයි. සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? සමුදය සත්‍ය කියන්නේ අපේම මේ අභ්‍යන්තර ස්කන්ධ පංචකයක තියෙන ආසාව, නන්දි රාගයේ ඇටැච්මන්ට් එක. මෙතෙන්ට තියෙන ආසාව නිසා තමයි මේකට කැමති අයට බාහිරට අයට ආසා කරනවා. මෙතෙන්ට අකමැති අය බාහිර ඉන්නව නම් ඒ ඇත්ත කම නපේ. හේතුව තියෙන මෙතන. එතකොට දුකට හේතුව බාහිර සාධකයක් කියලා කිව්වොනම් මොකද වෙන්නේ? හේතු දෙකක් කියන වෙනව එහෙනම්. ලෝභය විතරක් කියලා බෑ නේද? ද්වේෂයත් කියනවා. ද්වේෂයෙන් හින්දා හට ගන්නවනේ දුක. ඇත්තෙම නෑ, ලෝභයට වඩා හට ගන්න ද්වේෂයෙන් හින්දානේ දුකනේ. නමුත් බුදුදහම එක හේතුවයි කියලා තියෙන්නේ. ලෝභය විතරයි. ඒ ඇයි මේ ස්කන්ධ පංචකයට ආසා කිරීම මතයි මේ දුක හටගන්නේ. තෘෂ්ණාව හටගන්නේ. එතකොට මෙතෙන්ට තමන්ට එකඟ දෙයක් හම්බ වුණොත් ඒකට ආසා කරනවා. ඒ එකඟ වෙච්ච දේම මොහොතෙන් තමන් අකමැති වුණොත් ඒ දෙයටම තමන් දේශ කරනවා. එතකොට මෙන්න මේක බුද්ධ කාලේ ඉඳන්ම බොහෝ දෙනෙක් තේරුම් ගන්න හිටියේ නැහැ. එයා හිතන් හිටියේ මොකද්ද? දුකට හේතුව බාහිර දරුවන්ට දේපළට දෙන ආසාව කියලා. ඒගොල්ලන් මොකද කරේ? ඒගොල්ලන් ඥාති ටික අත්හැරියා, දරුව ටික අත්හැරියා, ගේ දොර අත්හැරියා, අන්තිමට ඇඟේ තියෙන ඇඳුම් ටිකත් අයින් කළා. මේ නිසා ලෝභයෙන් කියලා. දුකට ගන්න කියලා. පින්නතුනි එහෙම බඩු බාණ්ඩ අත්හැරලා නිවන් දකින්න බෑ. බඩු බාණ්ඩ අත්හැරලා නිවන් දකින්න පුළුවන් නම් හරිම ලේසි එක දවසෙ නිවන් දකින්න පුළුවන්. ඔක්කොම බඩු ටික දන් දුන කාටත් එන්න කියලා තමනොත් සත්වත්තකට ගිහින් සිංහයෙක් කින කුඩුවකට පැන්නා. එක දවසෙ නිවන් දකින්න පුළුවන්. එහෙම බෑ පින්නතුනි. බාහිර දෙයට තියෙන ආසාව නෙවෙයි ඇත්තටම තෘෂ්ණාවේ සැබෑ අර්ථය. දුක සමුදය සත්‍ය කියන්නේ මේ තමන්ගේ ස්කන්ධ පංචකයකම තියෙන තමන්ගේ මේ නිරුද්ධ වෙච්ච රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ තමන්ගේ ජීවිත සම්ප්‍රතියට තියෙන ආසාව. ඒ වගේම පින්නතුනි ඒ නිසා තමයි බාහිර ලෝකෙට අපි ආසා කරන්නේ. මෙතෙන්ට ආසාව නැති වෙච්ච ගමම්ම මේක හරියට මේන් ස්විච් එක ඕෆ් කරනවා වගේ, ක්ලිප් ස්විච් එක ඕෆ් කරනවා වගේ මෙතන ඕෆ් කරනකොට මනිතියට ආසා කරන දෙයක් නැහැ. නමුත් බාහිර දේවල් ආසාව අඩු කරන එක හරියට අනිත් ඩිවයිසස් ඕෆ් කර කර යනවා වගේ. මයික්‍රෝවේව් එක, ෆ්‍රිජ් එක, අවන් එක ඒවා ඕෆ් කර කර යනවා. ඕෆ් කර ගියාම තාම කරන්ට් එක තියෙනවා. ඔව් මේන් ස්විච් එක ඕෆ් කිරීම තමයි මේ දුක්ඛ සමුදයම නිරෝධ කිරීම. යෝතස්සායේ වාසයස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියපු විදිහට මෙන්න මේ ස්කන්ධ පංචකයේ සමුදය වැදකලා එතෙන්ටම තියෙන ආසාව දුරු කිරීම. එතකොට සමුදය සත්‍ය සහ සමුදය කියන්නේ මේකයි. සමුදය කියන්නේ බාහිරට තියෙන ආසාව. සමුදය කියන්නේ සමුදය සත්‍ය කියන්නේ මෙතෙන්ටම තියෙන ආසාව. නිරෝධය සහ නිරෝධ සත්‍ය. නිරෝධය කියන්නේ බාහිර දේවල් නැති කිරීම. නිරෝධ සත්‍ය කියන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයට තියෙන ආසාව නිරුද්ධ කිරීම. මාර්ගය සහ මාර්ග සත්‍ය. මාර්ගය කියන්නේ ඕනම දෙයකට තියෙන මාර්ගය. සුගතියට යන්නට, දිව්‍ය ලෝක බ්‍රහ්ම වලට යන්න තියෙන මාර්ග වෙන්න පුළුවන්. නමුත් මාර්ග සත්‍ය කියන්නේ සම්පූර්ණයෙන්ම රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියන මෙන්න මේ තුන සම්පූර්ණයෙන්ම දුරු කිරීම. එතකොට මෙන්න මේ තුලින් තමයි සම්පූර්ණයෙන්ම අපට මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ වෙන්නේ. එතකොට මේක මුලින් සත්‍ය ඥානයේ විදිහට මේක සත්‍යයක් විදිහට දැනගන්නට ඕන. මේ හතර. මොකන්ද හතර? දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං දුක්ඛ සත්‍ය පිරිසෙන් දැනගන්නට ඕන. සමුදය සත්‍යම් පහතම්බම් සමුදය සත්‍ය ප්‍රහාණ කරන්න ඕන. නිරෝධ සත්‍යම් සත්‍චිකාතම්බම් නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නට ඕන. මග්ග සත්‍යම් භාවේතම්බම් මාර්ග සත්‍ය වඩන්නට ඕන. මෙන්න මේක තමයි බුදුදහමෙන් කියන කාරණය. මෙන්න මේක සත්‍ය ඥානයක් විදිහට දැනගන්නට ඕන. කෘත ඥානයක් විදිහට මේ හතර හතර ආකාරයට කරන්නට ඕන. කෘත ඥාන විදිහට මේක කළ අවසන් කියලා දැනගන්නට ඕන. මේකට තමයි ත්‍රිපරිවට්ට ද්වාදස ආකාරය කියන්නේ. මෙන්න මේ පිළිබඳව න්‍යාය සම්පූර්ණයෙන්ම කෙටි කරලා ධම්මචක්ක සූත්‍ර අවසන් දේශනා කරනවා. යං කේංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. හේතු නිසා යමක් හටගත්තා නම් හේතු නිරෝධයෙන් ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. මේක තේරුම් ගත්ත ගමන් විරජාන වීතමලං ධම්මචක්ක මුදපාදී විරජ වූ මේ ධර්ම අවබෝධය උන්වහන්සේට ලැබුණා. පළමුවම කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ධර්ම අවබෝධය කළා සෝවන්. ඒතොට පිනුතුනි මෙන්න මෙතන තමයි ශ්‍රද්ධාව හටගන්නට ඕන. මෙන්න මේක තේරුණා නම් ඒ තේරිච්ච මොහොතේ පටන් අපේ ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ මොකද්ද? ධර්මය අවබෝධය කරා යන මාර්ගය අපේ ජීවිතය ඉස්සරහා හරියට ලස්සන රම් පලසක් දිගහැරෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි මොකක් කළත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්තා ජීවයම හරියට රේල් පීරි දෙකෙන් අයින් වෙලා තිබෙච්ච කෝච්චි පෙට්ටියක් උස්සලා රේල් පීරි දෙක උඩ තිබ්බා වගේ ආයි පොඩ්ඩක්වත් හැරෙන්නවත් බෑ අපිට ඊට පස්සේ. හරියට ඊට පස්සේ තමයි අපේ ජීවිතය අපි කියන්නේ ඩීසන් කියලා. ඩීසන් පිට ඉන්න පුළුවන් තමයි. ආයි කාටවත් නැච පුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිපවදේය. නෝන ඇතිය දොස් කියන සුළු වරදක්වත් අපේ ජීවිතය තුළ ඊට පස්සේ වෙන්නේ නැහැ. ඇයි මොකක් කළත් වචනයක් කතා කරත් සම්මා වාචා රැකියාව කරත් සම්මා ආජීවය උත්සාහය කරත් සම්මා වායාමයේ සිටිවිලක් හිතුවනම් සම්මා කම්මන්ත නුවණ වැඩුවනම් සම්මා දිට්ඨි සීලය රැකනම් සම්මා වාචා කම්මන්ත සතිය දිනු කරානම් සම්මා සතිය හිත සමාධිමත් කරානම් සම්මා සමාධිය හැම තැනම පින්නතුනි අපි කොතන ගියත් අපි ගෙදර ඉන්නකොට කාපට් එකක් දාලා තියුණා ගෙදර විතරයි. එළියට වැස්ස ගමන් ඉදින් සරේපු දෙකක් දාගන්න ඕනනේ. නැත්තම් කකුල් දෙක පිච්චෙනවා. නමුත් මේ ධර්මයේ සුතිමේ ඥාණයෙන් අසා දැනගත්තට පස්සේ මේ ලැබෙන රං පාපිස්ස රං කාපට් එක රතු පලස පිනුත රං පලස තමන් කොතන ගියත් තමන් මේ දෙකයි යන්නේ. ප්‍රශ්න තියෙනවා දැන් අහන්න පුළුවන්. පස්සෙන් ඉස්සෙන්ද නැති මම හිතන්නේ. ඔව් මේ බණ අයිපරක් අහන්න. අපි දෙන්නම් පස්සේ අහන්න. මේ එතකොට තමයි හොඳටම තේරෙන්නේ මේක. එකපාරක් අහලා බෑ. මොකද මේක අපි සාමාන්‍යයෙන් අහන දේ වගේ නෙවෙයි. සාමාන්‍යන දේනොත් මට්ටමක් තියෙනවා. හැබැයි ඊට නැති පැත්තකුත් මේකේ තියෙනවා. ඒක වැඩි වාර ගණක් අහන්න ඕන. අහලාට තමයි මේකට මනස හුරු කරගන්න ඕන. එතකොට පින්නතුනි මේක ඇසීමම තමයි ජීවිතේ වටපත් වෙන්නේ. මොකද මේක අහන වෙලාවත් ධර්මය ප්‍රැක්ටිස් කරන වෙලාව. හිතන්න එපා ආදාපි මෙතන බණ අහලා පස්සේ ගෙදර ගිහලා ඇස් දෙක පියාගෙන ප්‍රැක්ටිස් කරනවා කියලා. එහෙම නෙවෙයි. මේ බණ අහන එකම තමයි ප්‍රැක්ටිස් එක. පුහුණුව කියලා කියන්නේ. එනිසා හරියට සිහිනුවන යොමු කරගෙන බණ ඇහුවා නම් හැම වෙලාවකම බණ ඇසීමත් විදර්ශනා වැඩි වීමත් එකම වෙලාව කරගන්න පුළුවන්. ඔව් මේක ඇත්තම දැන් දුක්ඛ සත්‍ය කියන එක දුක්ඛ සත්‍ය නැති කරන්න කියලා නෑ. එකෙන ඇහැට රූපයක් පේනක නැති කරන්න කියලා නෑ බුදුදහමේ. ඒක පරිණීය කියලා තියෙන්නේ. පිරිසිදු දැනගන්න කියලා. ඔව් ඇහැට රූපය පතිත වීම නෙවෙයි ගැටලුව. දැන් අනිත් ආගම්වල කියන්නේ ඇහැන් රූප නොබල ඉන්න කියලා. බුදුදහම එහෙම කියන්නේ නෑ. කණෙන් ශබ්ද නොහින කියන්නේ නෑ. බුදුදහම කියන්නේ එහෙම වුණා නම් උපතින් අන්දයන් බිහිරයන් එහෙනම් භාවිත ඉන්ද්‍රිය පුද්ගලයන් නැද්ද කියලා ප්‍රශ්න කරනවා. එහෙම කියන්නේ නෑ. දැන් මේක හටගන්නේ මේ බාහිර කෙනෙකුට ආසාවක් හරි අමනාපයක් හරි හටගන්නේ මේ ඇතිවෙච්ච රූපයේ නිරුද්වෙච්ච බව දන්නේ නැති හින්දානේ. එතකොට නිරුද්වෙච්ච බව දැනගන්නකොට මොකද වෙන්නේ? අමුතුවෙන් මම ලෝභ කරන්න ඕනේ නැහැ, ද්වේෂ කරන්න ඕනේ කියලා හිතන දෙයක් නැහැ. එතකොට එන්න බෑ සමන්ට ඒකයි. දැන් තමන්ගේ කටට දැනෙන රසයේ කෑම ටික මෙන්න මේ වගේ වමනයක් වගේ කෑමක් කියලා අපි පෙන්නලා දුන්නොත් කෙනෙකුට. එයාට බැරි වෙලාවත් මේ කෑම වලට ආසාවක් හටගන්නවද? එහෙම ආසාවක් හටගන්නේ නැහැ. ඒ වගේම තමයි මේ මොහොතේ රූපයක් දකිනකොට මේ දකින රූපයේ ලස්සනයි කියලා තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය කියලා තේරුම් ගත්තොත් ඒ මනෝවිඤ්ඤාණය මේ රූපයෙන් බැහැර දෙයක් කියලා දන්නවා. ඒතකොට තමන් ආස කරත් ද්වේෂ කරත් දරන්නේ මේ බාහිර කෙනාට නෙවෙයි තමන්ගේම මනෝවිඤ්ඤාණය කියලා දන්නවා යා. ඊට පස්සේ යාගේ ස්වභාවය දක්වනවා අට්ඨියති හරායති දිගුචති කියලා. තමන්ටම තමගෙන ලැජ්ජාවක් හිතෙනවා. බාහිර කෙනෙකුට ආසාවක් හරි අමනාපයක් හරි හටගන්නකොටම යාට තමන් ගැනම ලැජ්ජාවක් හටගන්නවා. හරියට අර වමනේ ටිකට ආසා කළා වගේ. තමන් මේ මුලා වෙලා නේද, තමන්ගේ මේ වරද නිසා නේද, තමන්ගේම දෙයට නේද මේ ආශා කරන්නේ කියලා තමන්ටම තමන් ගැන පසුතැවිලි කරගෙන ඉක්මනටම එතනින් තමන් නිදහස. ඔව් මේ නිදහස උදාට පස්සේ හම්බුනේ අපු තමන්ගේ මනස සැලෙන්නේ නැහැ ඊට පස්සේ සිදුවීම නිසා. එතකොට ඒක බාහිරෙන් දකින්න කෙනෙකුට හිතන්න පුළුවන් නේද මෙයා කලින් මේ වගේ දේවල් වලට ගොඩක් දුක් වුණා, දඟලුවා, දැන් මෙයා එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් අපි ඇත්තෙන්ම අපි බාහිර කෙනාට හිඳ නෙවෙයි අපි ධර්මයේ හැසිරෙන්නේ. අපිටම දුක නිදහස් වෙනනේ අපි. අපි අවංකව ධර්ම රකින්නවා නම් අපි රකින්න බාහිරට පෙන්වන්නත් නෙවෙයි, බාහිර කෙනාගෙන් ප්‍රශංසාවක් ලබන්නත් නෙවෙයි අපි බණ භාවනා කරන්නේ ධර්මයේ හන්නේ. එතකොට බාහිර කෙනාට වෙනසක් වෙන්න පුළුවන්. බාහිර කෙනාට වරදවා තේරෙන්නත් පුළුවන් අපිව. නමුත් අපට ඒක එකපාර නිවැරදි කරන්න අමාරුයි. අපි කාලයක් හැබැයි දහම ඉන්නකොට ඒවලන් තේරුම් ගන්නවා ඒක. මුලදී මේවලන් වරදවා තේරුම් ගන්න පුළුවන්. හැබැයි කාලයක් අපි අවංකව ධර්මාර්ගය යනකොට ඒවලන් තේරෙන මෙයාලගේ වෙනසක් වෙනවා කියලා. හැබැයි අනිත් පැත්තෙන් අපි දැනගන්නට උන අපි බුද්ධිමත් වෙන්නට ඕන. අපි තරම් අනිත් අය ධර්මය දන්නේ නැහැ. ඒ නිසා අපි අනිත් අයත් එක්ක කටයුතු කරද්දී පුළුවන් තරම් ඊයගෙන මෛත්‍රී සාගතව වැඩ කරන්න ඕනේ කට්ටියට. අර අපි වෙනස් කෙනෙක් කියලා හඟවන්න හොඳ නැහැ. එහෙම නොහැඟෙන විදියට ඒගොල්ලන් එක ඉන්න උත්සාහ කරන්න ඕන. එහෙම ඉඳමින්ම තමයි ඒ කට්ටියගේ තාකලප වෙනසක් කරන්න ඕනේ. ඒක පාරම් දැන් මම මේ දර්ශනෙකින් ඉන්නේ මන් නම් ওই වගේ ඇලෙන්නේ නැහැ කියලා එහෙම අපි කියන්න යන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලන්ට එකපාර දරාගන්න බෑ ඊට පස්සේ. එහෙත් එකත් අපි සමාජයේ දැන් විශේෂයෙන් ඔබ ගිහි ජීවිත ගත ගන්න හැටියට ඔබට ස්වාමි භාර්යාවන්ගේ සම්බන්ධතා, ඒ ආදරය, කරුණාව, ඒ යුතුයකම් ටික ඔබට කරන්න වෙනවා. හැබැයි ඔබ ඒව කරද්දිම දක්ෂ වෙන්නට ඕන මේ ධර්මයේ තුලත් මේ ලබන ආස්වාදය, මේ ධර්මයේ තියෙන ප්‍රතිඵල ලබන ඔබ දක්ෂ වෙන්නට ඕන. අනිත් අයට අකුසල් නොවන විදියට ඔබ මේක පලමනාකරණය කරගන්නට ඕන. මැනේජ් කරගන්නට ඕන. ඒක ධර්මයේට ඇත්තටම අපි යනකොට ධර්මයේ තමන් භාවනාවක් කළා තමන්ගේ සිතුවිල්ලන් සිතුවත් ඒව අනිත් අයට බාහිරට හඟවන්න තමයි යන්නේ නැහැ. හැකියතාක් ඒව නිහඬව කරන තරමට තමයි තමන්ට මේ ආධ්‍යාත්මික ගමනේ දුර ගමනක් යන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් නොයෙක් විදිහ අපට බාධක වෙනවා. මාර පාරසික දේවල් එනවා. අමනුෂ්‍ය දෝෂීතන් එන්න ගන්නවා සමාජලාට. මේවට බාධා කරන්න අය ලෝකෙ විශ්වෙ ඉන්නවා. මිනිස්යන් අතර විතරක් නෙවෙයි අමනුෂ්‍ය ලෝකෙත් ඉන්නවා. ඉතින් අපි දක්ෂ වෙන්නට ඕන මේ මැදින් මේ ලෝකයේ තියෙන කටෝ පතෝ පතුරෙන් ගිහිල්ලා අපේ මේ ධර්මකාරණිය සම්පූර්ණ කරන්න අපි දක්ෂ වෙන්නට ඕන. අපේ යුතුයකම් ටිකක් හොඳින් කරමින් අනිත් අයට උදව් උපකාර කරමින් අනිත් අයට පසුතැවිල්ලක් ඇති නොවන විදියට ඒක තමයි ඇත්තම මෛත්‍රිය පදනමෙන් අපි කරන්න ඕනේ මේක. ඒ නිසා සතිපතාණේ කලින් මෛත්‍රිය වඩන්න කිව්වම මේක. මෛත්‍රිය කාලයක් පුහුණු කරනකොටම Tamanda තේරෙන අනිත් කෙනා එක්ක කොහොමද ගනුදෙනු කරන්න ඕන කියලා. එතන අඩුවම තමයි අර සතිපතාණේ ගියාට පස්සේ ගැටලුවක් ඇති වෙනවා නම් වෙන්නෙම බොහෝ විට අර මුලින් අර මෛත්‍රිය බහනාවෙන් දාගන්න තියෙන ඒ පදනම දාගත්තු නැති නිසා. අම්ම කෙනෙක් තමන්ගේ දරුවා දැස බලන්න පුළුවන් මානසිකත්වයෙන් බලන්න පුළුවන් මනසක් පුරුගෙනම තමයි මේ ගමනේ අපි යන්නට ඕනේ. එතකොට දැන දින ප්‍රශ්න හුඟක් විසඳ ගන්න පුළුවන් අපිට. ඊටාම ප්‍රායෝගිකයි මේ දහම. ඊටාම දෛනික ජීවිතේ ඊටාම සරලව පැහැදිලිව අපට කරන්න පුළුවන් දහමක් මේක. ඒ නිසා තමයි ධර්මයේ සම්දිත්තික අකාලික කියලා කියන්නේ. හොඳයි පින්තුන් අද මේ පින්තුන් බොහෝ වේලාවක් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් ඔබ වෙනුවෙන් අද මේ පන්සල ආරම්භයේදීම කරපු ධර්ම දේශනාව විදියට අප තෝරාගත්තේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ එහි මූලික කරුණ ටික තමයි සරලව අපි සාකච්ඡා කළේ. ඉතින් මේට අදාළ තව කරුණු රැසක් සාකච්ඡා කරන්න තියෙනවා. නමුත් ඉතින් අපිට ලැබිලා තියෙන කාලය අනුව අපි මෙතනින් නිමාවටපත් කරනවා. ඉතින් ඔබ හැම දිනෙකම සතුටටපත් වන්න ඔබේ ජීවිතය තුළ වටිනා දහම් කරුණු ටිකක් ඔබට අහන්න ලැබුණා. ධර්මයක් ඔබේ ජීවිතේ ලැබුණා කියන හැඟීම ඇති කරගන්න ඒ සතුට ඇති කරගෙන තව තවත් මේ බණ අහන්නට ඒ ධම ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු කුසල දහම් තුලින් දැන්ද කරගත් ආ කුසල ඵලය අප නැමින් මියගේ ඥාතීන්ටත් දෙවියන්ටත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු සාදුකාරයකින්. සාදු සාදු සාදු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්මේති පානිනෝ